සම්පෝරේතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝකිලකිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස විඤ්ඤා උප්පතං සෙන්ඨාං අවිඤ්ඤා නිපතං වරං සංඝෝ පවජමානානම් බුද්ධෝ පවදතං වරෝති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන අද දින මාසික සීල සමාදානය සිදු කරන අවස්ථාව 2023 වසරේහි දෙසැම්බර් මාස මුඳුවා පොන් පොහොය දිනේ වෙනුවෙනුයි අද මේ පින්තුන් මේ වැඩසටහන සහභාගී වෙන්නේ. මාසිකව සිදු කරන සීල සමාදාන වැඩසටහන සමගාමීව ආනන්ද නාලන්ද ආදි ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් මේ වැඩසටහන තවදුරටත් අර්ථවත් සුපෝෂණය කරන්නට දායකත්වය දක්වලා තියෙනවා. ඉතින් ඒ විද්‍යාල දෙකෙන් බිහි වෙච්ච සිසුවන් ලෝකේ බොහෝ රටවලට ගිහිල්ලා ලෝකයට ලොකු සේවයක් කරපු ආයතන දෙකක්. ඒ නිසා ඒ සේවය අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් ඒ විදුහල් මාතාවන්ට ප්‍රණාමය පුද කරමින් අප මේ වැඩසටහන ආරම්භ කරමු. ඉතින් ඒ පාසල් දෙක වගේම තමයි ඔබ අප කාටත් අප ගිහිපු ඉස්කෝලේ අපට වටිනව නේද? ඒ නිසා ඔබ හැම දෙනාගේම පාසල ඔබ මේ වෙලාවේ කෘතවේදීත්වයෙන් සිහිපත් කරගන්න. ඉතින් මේ විද්‍යාල දෙක විතරක් නෙවෙයි, අපි කාටත් අපි ගිහිපු පාසල අපට වටිනව නේද? හැබැයි බොහෝ විට අපි ප්‍රසිද්ධ වෙන්නේ අර දෙවනියට ගිහිපු ප්‍රසිද්ධ විද්‍යාලයෙන් නේද? අර මුලින්ම අත්තකරු ඉගෙන ගත්ත මුලින්ම ගිහිපු ඉස්කෝල ගැන අපි බොහෙට කතා කරන අඩුවෙනේ. අර ශිෂ්‍යත්ව පාසලකන් ගිහිපු ඉස්කෝලේ ඒක දැන් අමතක වෙලානේ. අන්න ඒක තමයි ඇත්තටම අපේ හදවතේ තියෙනට ඕන. ඒ පාසලෙන් තමයි අපට දුර ගමනක් යන්නට අපට ආලෝකයේ සැපෙවි. ඉනිසා ලංකාවට ගිහිපු වෙලාවට අර මුලින්ම ගිහිපු ඉස්කෝලේ පැත්තේ නිකන් හරි ගිහිල්ලා එන්න. හැබැයි යහලුව අද නැත, වෙන අය එහි ඇත, කාලයේ මැව් වෙනස කරුමේ කියන එකත් මතක් කරගෙන තමයි යන්නට වෙන්නේ. කෙසේ වෙතත් පින්වතුනි, ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී ආනන්ද නාලන්ද විද්‍යාල දෙක සුවිශේෂ පාසල් දෙකක් විදිහට අප සලකනවා. ඊට සමගාමීව ශ්‍රී ලංකා පුරා විද්‍යාල ගානක් බිහි වුණා බෞද්ධ නාමයෙන් විවිධ පළාත්වල. ඉතින් ඒ හැම පාසලක්ම ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වුණේ ලෝකෙට වැඩ ඇති, සමාජයට වැඩ ඇති දූ දරුවන් බිහි කිරීම. ඉතින් ඒක තමයි අධ්‍යාපනඥයන්ගේ ප්‍රධානතම ඉලක්කය වුණේ. එඩුකේෂන් කියන වචනේ තේරුම අපේ අභ්‍යන්තරයේ තියෙන විභවතාව එළිදැක්වීම. ඒ අධ්‍යාපනයත් එඩුකේෂන් කියන එකත් විස්ඩම් කියන එකත් එකට සමගාමීව යන දෙයක්. අපේ ජීවිතයේ හමුවන ගුරුවරු තුන්දෙනෙක් ඉන්නවා. පළවෙනි ගුරුවරු තමයි හෝම් ටීචර්ස් කියලා කියන්නේ. මුලින්ම හමු වෙන පොබ්බාචාරියාති උච්චරේ කියපු විදිහට මුලින්ම හමු වෙන අපේ අමතක හත දෙන්න අපේ හෝම් ටීචර්ස්ලා. ඊළඟට දෙවෙනියට හමු වෙන අපේ ස්කූල් ටීචර්ස්ලා. පාසල් ගුරුවරු. අර මුල් ගුරුවරු අපේ ජීවිතයේ මූලික අඩිතාලම දාලා අපිව පාසලට බාර දුන්නට පස්සේ ඒ පාසලේදී හමු වෙන පාසල් ගුරුවරු අපට වෘත්තිය සහ විෂය ඥානය ලබා දෙන්නට කටයුතු කරනවා. අපට ජීවත් වෙන ජීවනෝපාය විවෘත කළ දෙන්නට ඒ අය ලොකු වෙහෙසක් ගන්නවා. හැබැයි අධ්‍යාපනය ගැන කතා කරද්දී මේ ගුරුවරු දෙන්න විතරක් නෙමෙයි පින්නතුනේ තවත් ගුරුවරයෙක් අපට මුණ ගැහෙනවා. ඒ කවුද? ඒ තමයි ස්පිරිටුවල් ටීචර්ස් කියන එක. ආධ්‍යාත්මික ගුරුවරු. මෙන්න මේ තුන්දෙනාගේම කාර්යභාරය නිසිසේ ඉටුනොත් තමයි සැබෑ අධ්‍යාපනයේ සාර්ථකත්වය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක්ගේ පෞරුෂය බලනකොට මෙන්න මේ තුන මේකට සමගාමීව තියලා බලනවා කොයිතරම් දුරට එයා ජීවිතේ මේ තුنين ඵල නෙලාගෙන තියෙද කියලා. අධ්‍යාපනික වශයෙන් අපි කොච්චර ඉහළට ගියාද? අපි ආධ්‍යාත්මික වශයෙන් සාර්ථක නොවුනොත් ඒ ජීවිතයේ පින්නතුනි සැබෑ සාර්ථක ජීවිතයක් වෙන්නේ නැහැ. අන්නේ නිසාම තමයි වර්තමානයේ සයිකොලොජි වලදී විශේෂයෙන්ම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් සංවේදනික බුද්ධියේදී යම් කිසි කෙනෙක්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන ප්‍රධාන මිනුම් දඬු කිහිපයක් දක්වලා තියෙනවා. ඩැනියල් ගෝල්මන් වැනි විද්වතුන් දක්වනවා කෙනෙක් කොයිතරම් සාර්ථක අධ්‍යාපනයක් ලබලා තියෙද කියලා මනින මිනුම් දඬු පහක් පිළිබඳව. ඒ මොනවද? ඒ තමයි self awareness කියන එක. ඒ වගේම self regulation, inner motivation, empathy and social skills. අපි කොයි ආයතනයකින් කොයි මට්ටමින් අධ්‍යාපනය ලැබුවත් සාර්ථක පුද්ගලෙක් ළඟ අවසාන වශයෙන් මෙන්න මේ කරුණු පහ තියෙනට ඕන. මේ පහ තියෙනවා නම් ඒ පුද්ගලයාට තමන්ගේ ගැන සතුටක් ඇති වෙනවා. තමා ලෝකෙට සේවයක් කළා කියලා තමන්ට සතුට වෙන්න පුළුවන්. self awareness ආත්ම අවධානය, self regulation ආත්ම සංයමය, inner motivation අභ්‍යන්තර අභිප්‍රේරණය, empathy සහකම්පනය සහ communication skills සන්නිවේදන කුසලතා. මෙන්න මේ පහ එක වගේම ගමන් කරවතින් තමයි කෙනෙක්ගේ අධ්‍යාපනය සාර්ථකයි කියලා කියන්නේ. බුදු සමය තුල පිනතුනි මේ කරුණු සියල්ලක්ම එක තැන අපට කැටි කරන්න පුළුවන්. එකම ගාථාවක් ගත්තා ධම්මපදේ. උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්කාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අප්‍රමත්තසි අසෝභි වඩති. කෙනෙක්ගේ ජීවිතයේ වැඩෙන කාරණා හතක් දක්වනවා. උත්තානවතෝ මහන්සියෙන් වැඩ කිරීම, සතිමතෝ සිහිය, self awareness, සුචිකම්මස්ස self discipline, self regulation, සංයතස්සච discipline in speech and behavior, ධම්ම ජීවිනෝ living to according to ධම්ම. මේ ආදී වශයෙන් මේ ගාථාව තුනත් මේ ලක්ෂණ ටික දක්වන පිනතුනි. අවසාන වශයෙන් බුදුදහමේ ප්‍රධානතම සවිස්තරාත්මක ඉගැන්වීම වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේ කරුණු සියල්ලක්ම අපට කැටි කරන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මෙන්න මේ කරුණු වලට මේ පෞරුෂීය ලක්ෂණ සියල්ලක්ම එකට ඒකාසි කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් තිරසාර ආධ්‍යාත්මික සහ ආර්ථික සමර්ධනය sustainable spiritual and economical development. කෙනෙක් මේ ජීවිතය වශයෙන්ුත් සංසාරික වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් කොයිතරම් ඉහළ ගමනක් යනවාද කියන එක බලන ඒ කෙනාගේ ජීවිතයේ තියෙන මැත් එක තමයි. එයා කොයිතරම් දුරට ආරස්කින් මාර්ගයේ තේරුම්ගෙන තියෙනවද? දවසට එයාට කොච්චර වාර ගණනක් ආරස්කින් මාර්ගයේ කරුණු මතක් වුණාද? දවසට කොයිතරම් වාර ගණනක් ඒකේ නාරසිංහ මාර්ගයේ කරුණු ගැන හිතලා ඒව පුහුණු කරාද කියන කාරණේ. ඉතින් පින්නතුනි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ විමුක්ත ආයතනය සැබවින්ම ධර්ම ශ්‍රවණය කියන්නේ භාවනාව. භාවනාවෙන් තොර ධර්ම ශ්‍රවණයක් නැත කියලා සඳහන් කරනවා. සමහර අය කියනවා බණනම් වා කිව්ව භාවනා කරන්නම් උනේ නැහැ කියලා හිතනවනේ. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩිපුර පිරිසක් මාර්ගඵල ලැබුවේ ධර්ම ශ්‍රවණය කරමින් ඉන අවස්ථාවලදී. හැබැයි ඒ ධර්ම ශ්‍රවණය තමන්ගේ දැස දල්වාගෙන හොඳ අවධියෙන් ඒ බණහනට ඕන. ඇස් දෙක පියාගත්තු ගමන් අවධානයෙන් ඉන්නවා කියලා හිතුවට බොහෝට නිඳ යනවා පින්නතුනි. ඒ නිසා පුළුවන් තරම් ඇස් දෙක අරගෙන හොඳට ඇස් දල්වාගෙන ඉන්න. අමාරු වුණා ටිකක් නැගිටලා සක්මන් කරමින් ඉන්න. පින්නතුනි ධර්ම ශ්‍රවණය විමුක්ත ආයතනයක්. විමුක්තියට පත්වන ස්ථානයක්. ඒ නිසා හරියට ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන මොහොත තුළ අපේ බුද්ධි විකසනයක් වෙන්නේ. මේකත් අධ්‍යාපනයක්. බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අනේ දෙන්දී අධ්‍යාපනයේ තියෙන ප්‍රධානතම මූලික ලක්ෂණයක් විදිහට සලකනවා සුස්සෝයති සෝතං ඕදහති කියන කාරණේ. කන් දෙක යොමු කරගෙන බොහොම අවධානයෙන් යමක් ශ්‍රවණය කිරීම. මේක තමයි අධ්‍යාපනයේ තියෙන ප්‍රධානතම ලක්ෂණය. මෙන්න මෙතනින් ඇතිවෙන දර්ශනීය දැක්ම තුළින් යාගේ සමස්ත ජීවිතයේම සුවිශාල පරිවර්තනයක් සිදු වෙනවා. එකාතකින් තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තර සතුට දිනු වෙනවා. අනිත් අතින් ඒ ආධ්‍යාත්මික දිනු වෙන පුද්ගලයාගේ ජීවිතය තුළින් ලෝකයට වැඩිපුරම සේවයක් සිද්ධ වෙනවා. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ ඉහළ උපාධියක් අරගෙන ඉහළ රැකියාවක් කළා මානසික විහිළ ධනයක් උපයලා කීර්තියක් සහිතව දරුවන්ට උගන්වලා මේ යාම විතරක් නෙවෙයි පින්නතුනි. ඒක සාමාන්‍ය ලෝකේ මිනිස්සුෙක් උනත් කරනවා. නමුත් බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් විදියට අපේ ජීවිතේ ඊට වඩා ඵලයක් ප්‍රයෝජන සිදු වෙන්නට ඕන. අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ ජීවිත කාලය තුළ අපි කරන දේවල් වලින් ලෝකේ කොයිතරම් පිළිසකට අපට යහපත කරන්න පුළුවන් වුණාද? ඒ යහපත මෙලව දිනු විතරක් නෙවෙයි. පරලෝක ජීවිතයේ සුගතිගාමී වෙන්නත්. ඒ වගේම ආධ්‍යාත්මික පස්යෙන් නිර්වාණ අවබෝධය කරා සමීප වෙනට අපි කොයිතරම් ලෝකයට උදව්පකාර කළා තියනවද? මෙන්න මේක තමයි පිනතුනි ජීවිතයක සාර්ථකත්වය කියලා කියන්නේ. අපි අපේ ජීවිතවලින් අපි කොයිතරම් අනිත්‍යයට වැඩි පිරිසකට උදව් කරලා තියනවද? මෙන්න මේක පිනතුනි කෙනෙක්ගේ සාර්ථකත්වය බලන ප්‍රධාන මිනුදණ්ඩක් වෙනවා. අන්නේ මිනුන් දණ්ඩ ඉදිරියට යද්දි පින්නතුනි මන දැක්ම විෂන් එක ඊටම වැදගත්. විෂන් ඉස් ෆස්ට් දෙන් මිෂන්. සම්මා දිට්ඨි කුරේ ජවම්. බුදුදහමේ නිතරම සම්මා දිට්ඨිය කරෙක් විෂන් එක හයිට් අන්ඩර්ස්ටෑන්ඩින් එක අවධාරණය කරලා තියෙනවා. ඒ දර්ශනය විසින් තමයි ඒ කෙනා කොයිතරම් දුරක් යනවාද කියන එක තීරණය වෙන්නේ. ඒ දර්ශනේ තීරණය වන්නේ ඔබ ජීවිතේ වැඩිපුරම කාගේ පොතපතද කියවල තියෙන්නේ? වැඩිපුර ඔබ කාගේ දේශන දහලා තියෙන්නේ? වැඩිපුර ඔබ කවුද ළඟින්ම ඇසුරු කළ තියෙන්නේ? වෙනත් දෙකින් කියනවා නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය. ඒක සමුපේම ආශ්‍රය කරන්නම් කියලා අවශ්‍යතාවයක් නැහැ. අපට මිය ගියපු කෙනෙකුට ඇසුරු කරන්න පුළුවන්. ඒතනත්තාගේ දේශන පොතපත අපි ඇසුරු කරනවා නම් ඒතනත්තා අපි ඇත්තම සජීවීව ආශ්‍රය කළා වගේම තමයි. එතකොට අන්නේ ඇසුරින් ලැබෙන ආධ්‍යාත්මික අවබෝධය අපිට පේනවා ආධ්‍යාත්මික වශයෙන් දුර ගමනක් යන්නට ලොකු මෙහෙවරක් සිදු කරනවා. ඒ නිසා බුදුදහම තුළ ලෞකික වශයෙන් ගත්තත් සාංශාරික වශයෙන් ගත්තත් ආධ්‍යාත්මික වශයෙන් ගත්තත් කෙනෙක් කොයිතරම් ඉදිරි ගමනක් යනවාද කියන එක තීරණය වෙන ප්‍රධානතම සාධකය තමයි අපේ දසවන් වලින් කොයිතරම් ඉහළම මට්ටමේ දේවල් අපි ඇසුරු කළා ශ්‍රවණය කළා තියෙනවාද කියන කාරණේ. එහෙම අපි ශ්‍රවණය කළ තිබුණත් සමහරලාට අපේ ජීවිතවල හුඟක් අඩුපාඩු තියෙන පුළුවන්. ඒ අඩුපාඩු තියෙනවා නම් අපි ඒ දහම අපේ ජීවිතය තුළ පුහුණු කළ නැහැ පින්නතුනි. පුහුණු කළ නැහැ කියන්නේ ඒ අහපු දේ ගැන අපට ශ්‍රද්ධාවක් හටගෙන නැහැ පින්නතුනි. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ අපි ප්‍රැක්ටිස් කරන දේ පිළිබඳව තියෙන කන්ෆිඩන්ස් එක. අපි දවසට වැඩිපුර මොනවද කරන්නේ? දවසට වැඩිපුර මොනවද කියන්නේ? දවසකට වැඩිපුර මොනවද හිතන්නේ? මෙන්න මේක තමයි අපේ අවසාන ප්‍රොඩක්ෂන් එක කියලා කියන්නේ. එතකොට අපි දවසට වැඩිපුර මොනවද කරන්නේ? අපි ජීවිතේ වඩාත්ම සාර්ථකත්වයට පත් වෙනවායි කියලා සතුටෙන් ඉන්න පුළුවන් වෙනවායි කියලා හිතන කාරණේ. ඒ දේ ගැන තියෙන විශ්වාසයෙන් තමයි අපි දවසට වැඩිපුර කාලයක් ඒ සඳහා කැප කරන්නේ. එතකොට පින්නතුනි ධර්මයේ ළඟදී ශ්‍රද්ධාව විශ්වාසයේ කන්ෆිඩන්ස් එක කියන්නේ මොකද්ද? එතෙන්දි විශ්වාසය කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මික සතුට ලබන්නට අපේ ගමන් කරන මාවත ගැන තියෙන විශ්වාසය. අන්න එතෙන්දි ධර්මයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. සන්දිට්ඨිකෝ අකහලිකෝ කියලා. ඒ ධර්ම මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේම අකාලිකෝ කල් නොගොස් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන විශ්වාසය. වරක් බුදුරජාණන් වහන්සේ තාපු එක්තරා තැනෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ස්වාමීනි මේ ලෝකේ බොහෝ දිනේ ඉක්මනට ප්‍රතිඵල ලැබෙන ඉගෙන ගැනීම, රැකරක්ෂා කිරීම, ගොවිතැන් බත් කිරීම, දරුවන් පෝෂණය කිරීම මේ වගේ දේවල් ඉක්මනින්ම ප්‍රතිඵල කියන දේවල් මෙන්න මේ දේවල් කළ ප්‍රතිඵල ගන්නවා. එහෙම ඉක්මනින් ප්‍රතිඵල ගන්න දේවල් අතුරින් ඔබ වහන්සේ දේශනා කරන දේවල් ප්‍රතිඵල ගන්න හුඟක් කල ගත වෙනවා. ඒවා කාලිකයි. ඒවට හුඟක් කල ගත වෙනවා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? උන්වහන්සේ දේශනා කරනවා මේ කියන දේශනා තමයි ලෝකයේ සැබෑම අකාලික කියලා. අපි අද ප්‍රතිඵල අපේක්ෂාවෙන් කියලා කරන දේවල් වලට වාකල් ගත වෙන යෝගී රිසල්ට් එක ගන්න, බෙනිෆිට්ස් ගන්න, ප්‍රතිලාභ ලබා ගන්න. යම් දෙයක් කරලා ජීවිතේ ඉක්මනටම ප්‍රතිඵල ලබන්න පුළුවන් නම් අන්නේ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දේ තමයි පින්නතුනි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. අපි පංචශීලිය ආරක්ෂා කරනකොට, මෛත්‍රී භාන වඩනකොට, සතිපට්ඨානෙ පුහුණු කරනකොට අපට ඉක්මනටම අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවාගෙන අපට ආධ්‍යාත්මික සතුට දිනු කරගන්න පුළුවන්. දැන් බලන්න දරුවෙක්ගේ අධ්‍යාපනයෙන් උපාධි සහතිකයක් ලබන්න දරුවගේ පිටපස්සේ ඔබ අවුරුදු කීයක් ඉන්නවද? අඩුම ගානේ අවුරුදු 16ක් 18ක් 20ක් දරුවත් එක්ක එකටම වැඩ කරන්න ඕන. එක මාසයක් දරුවා පහසල් නොගියොත් සාතිකේ නැහැ. ඒ තරම් දිගු කාලයක් ඔබ දරුවත් එක්ක හිටියා නේද? ඒ එක රිසල්ට් එකක් ගන්න, එක සාතිකයක් ගන්න, පළවෙනි සාතිකය ගන්න. පින්නතුනේ ධර්මයේ හැසිරීම කියන්නේ එච්චර අවුරුදු ගණන් බලන් ඉන්න දෙයක් නැහැ. ඉතාම එකණින් මේ ධර්මයේ පුහුණුවට ආපු ගමන්ම අපට මේකේ ප්‍රතිඵල පේනවා. මේකේ ධර්මයේ සාන්දෘෂ්ටිකය කියලා කියන්නේ. හැබැයි පින්නතුනේ වරදවා තේරුම් ගන්නට එපා. දහම පිළිවදින කිව්ව ගමම්ම බොහෝ දිනකට හිතෙන්නේ අනේ අපට වෙලා නැහැ, අපි වාකාරය බහුලයි. පින්නතුනේ මේක අපේ ධර්මයේ මැනවින් නොදන්නා කම නිසා හැදිවෙන දෙයක්. ධර්මයේ හැසිරීමයි හුස්ම ගැනීමයි කියන්නේ පින්නතුනේ දෙකම එකයි. හුස්ම ගන්න ගියා කියලා අපට කාලේ නාස්ති වීමක්වත් වැඩපාඩු වීමක්වත් වෙන්නේ නැහැ පින්නතුනේ. අපි ජීවත් වීමම තමයි හුස්ම ගැනීම කියන්නේ. හුස්ම ගැනීමම තමයි ජීවත් වීම කියලා කියන්නේ. ධර්මයේ හැසිරීමත් එහෙම තමයි පින්නතුනේ. අපි ජීවත් වෙනවායි කියලා කියන්නේම ධර්මයේ හැසිරීම. ධර්මයේ හැසිරීම කියලා කියන්නේම ජීවිතේ පාඩපත් කරගන්නට ඕන. ඒ සඳහා තියෙන ඕන ප්‍රධානතම ගුණාංගය තමයි ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? මේ ධර්මයේ හැසිරෙනකොට අපි කරන අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල මේ දහම හැසිරීම තුළින් තමාට ලැබෙනවා කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් පින්නතුනි, මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව ආරක්ෂා කිරීම. කායික වාචික සංවරය, හිතේ සමාධිමත් බව සහ ප්‍රඥාව කියන කාරණා. අපි අද තේමා ගන්නවා වශයෙන් සඳහන් කළේ විද්‍යා උපද සංසෙට්ඨහ අවිද්‍යා නිපද සංවරා. සංඝෝ පවජමානානං බුද්ධෝ පවද සංවරෝ. විද්‍යා උපද සංසෙට්ඨහ උඩට නැගෙන දේවල් අතුරින් විද්‍යාව ප්‍රඥාව උතුම්. අවිද්‍යා නිපද සංවරා පල්ලෙහාට වැටෙන දේවල් අතුරින් වඩාම වැදගත් දේ තමයි අවිද්‍යාව. නැති වෙන දේවල් අතරින් හොඳම දේ තමයි අවිද්‍යාව, මෝහය නැති වීම. සංඝෝ පවජමානානං ඇවිදින අය අතරින් උතුම්ම කෙනා සංඝ රත්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින එක, උන්වහන්සේලාට උපස්ථානයක් කිරීම, දන් හැන්දක් දෙදීම, උන්වහන්සේ කෙනෙකුගේ බණ ඇසීම අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙච්ච මේ ස්වාමීන් වහන්සේලාගේ පාදචාරිකාව තමයි ලෝකයට මේ මිහිතලයට ශාන්තියක් වෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා චරිත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ දෙනාට හිතසුව පිණිස පාගමනින් වැඩම කරන්න කියලා. දේශිත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසනේ කල්යාණං කියලා. ලෝකේ හැම වෙනායකට මුලමෙද අග යහපත් වූ ධර්මයක් ලෝකෙට දේශනා කරන්න කියලා. එනිසා සංඝෝ පවජමානං කියලා කියන්නේ ඇවිදින අතුරින් සංඝ රත්නිය උතුම් කියලා. බුද්ධෝ පවදතං වරෝ කතා කරන අතුරින් බුදුරජාණන් වහන්සේ තමයි උතුම්ම කෙනා කියලා දේශනා කරා. එනිසා ඒ ලෝකේ පහළ වෙච්ච උතුම්ම දේශකයා බුදුරජාණන් වහන්සේගේ දේශනා පිනතුණි හැකිතා කියවන්න, හැකිතා අහන්න පිනතුණි. පාලි භාෂාවෙන්ම පුළුවන් නම් අහන්න. කහකැමුට තේරෙනවා අමාරු නෑ. අපේ කන් දෙකෙන් පිනතුණි පුළුවන් නම් ජීවිතේ එක වතාවක් හරි ත්‍රිපිටකය මහන උත්සාහ කරන්න. ඔබට ඒක පුළුවන් දැන් පාසුකම් තියෙනවා. ත්‍රිපිටකය ඔයගේ පාලි භාෂාවෙන් ඔබේ කන් දෙකෙන් අහන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුකම් සැලසීමක් පවතිනවා. පින්නතනි අන්නේ ධර්ම දේශනා වලින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සතුටින්ම ජීවත් වෙන මාර්ගය. සතුටින්ම ජීවත් වෙන නිවැරදිම ක්‍රමය තමයි උන්වහන්සේ දේශනා කළේ. වෙන දෙයකින් කියනවා නම් ලෝකේ පහසුවෙන්ම ජීවත් වෙන තියෙන ක්‍රමය. ඒක පිළිපදින කෙනාටත් පහසුවක්, ඒ දහම හැසිරෙන කෙනාගේ සමීපින කෙනාටත් ඒක ලොකු පහසුවක් වෙනවා. පින්නතින අපි කෙනෙක් ඇසුරු කරනකොට අනිත් කෙනාට අප නිසා පහසුවක් වෙන්නට ඕන. අනිත් කෙනාට අපෙන් පීඩාවක් අවහිරයක් නොවෙන්නට ඕන. අන්න එහෙනම් තමයි සැබැලිසම අපේ ජීවිතයේ සාර්ථක ජීවිතයක් වෙන්නේ. අන්න ඒ සඳහා ප්‍රධානතම දේ තමයි අපට මනා දැක්මක් තියෙනට ඕන මේ බුද්ධ භාෂිතය ගැන. ඒකටයි සම්මා දිට්ඨි පුරේ ජවක් කියලා කියන්නේ. Right understanding is the forerunner. That is first. Vision is first, then mission. Vision without mission is useless. Mission without vision is blind. භාවිතයෙන් තොර දර්ශනය නිෂ්ඵලයි. දර්ශනයෙන් තොර භාවිතය අන්ධයි කියලා කියනවා. එනිසා අපේ ක්‍රියාකාරීත්වයේ නිතරම විෂන් එකක් ඉස්සරහම තියාගෙන ඉන්නට ඕන. මොකද විෂන් එක? ඒ විෂන් එක තමයි, ඒ පළවෙනි අංගය තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. Mind is the forerunner. Mind is chief. Mind made ආදී. හිත තමයි අපේ ක්‍රියාකාරීත්වයට මුල්වන්නේ. අපේ හිත අපිරිසිදු යමක් කළොතින් එහි ප්‍රතිඵල දුකදායි වෙනවා. If someone does something with a wicked mind, suffering follows him because of impure mind, wicked mind. හිත අපිරිසිදු අප යමක් කළොතින් result එක දුක සහගත වෙනවා. If someone does something with a pure mind, results are fruitful. Happiness follows us because of pure mind. පිරිසිදු මනසින් අප යමක් කරනවා නම් කියනවා නම් ඒකේ ප්‍රතිඵල අපට දැක ගන්න ලැබෙනවා. ඒ නිසා හිත නිතර පිරිසිදුව මලක් වගේ තියාගන්න අපි උත්සාහ කරන්න ඕන. අනිත් ඇගේ දේවල් වලින් අපි හිත නරක කරගන්න අවශ්‍ය නැහැ. අපි හිත නරක නොතින් අපට ඇති උගන්නේ. එනිසා නිතරම හිත පිරිසිදුව ලස්සන මලක් වගේ නෙළුම් මලක් වගේ නෙළුම් විලක මඩෙන් වතුරෙන් ඉහළට ආපෝ පිරිසිදු ලස්සන නෙළුම් මලක් වගේ අපේ හිත ලස්සනට අපි තියාගන්නට ඕන. අපි ගිය ආත්ම භාවයේ අන්තිම කාලේ වෙනකම්ම ඒ හිත හොඳ ලස්සනට තියන් ඉඳලා තියෙනවා. විශේෂයෙන් ගිය ආත්ම භාවයේ අවසාන ජීවිතයේ සමුගන්න මොහොතේ අපි හිත ලස්සනට තියන් ඉඳලා තියෙන පින්නතුනි. එනිසා තමයි මේ ලස්සන ජීවිතයක් බුද්ධෝත්පාද කාලේක අපට මේ ලැබිලා තියෙන්නේ. ඒ ගැන ඔබ හුඟක් සතුට වෙන්න. අන්නේ සතුට ඇති කරගන්න ගමන් පින්නතුනි ඊළඟටත් අපි දක්ෂ වෙන්නට ඕන මේ සිත තවදුරටත් ලස්සනට තියාගන්න. අපේ හිත අපි ලස්සනට තියාගන්න වගේම අනිත් අයගේ සිතුත් ලස්සනට තියාගන්නට අපි එකතකින් ආදර්ශයක් වෙන්නට ඕන. අනිත් අතින් එයට අපි අනුශාසනාවෙන් උදව් කරන්නට ඕන. මේ ආදර්ශය සහ අනුශාසනා කියන දෙකෙන් වඩාත්ම ප්‍රධාන වන්නේ ආදර්ශය කියන කාරණය. සමස්ත බුදුදහමම කියලා කියන්නේ පින්නතුනි සචිත්ත පරියෝධපන කියන වාක්‍යෙට ගොනු කරන්න පුළුවන්. Purifying one's mind. The entire message of the Buddha that Buddha has explained for 45 years can be summarized into one sentence, which is the purifying one's mind. සචිත්ත පරියෝධපන. සිත පිරිසුදු කරගන්න මාවත තමයි බුදුරජාණන් වහන්සේ වසර 45ක් අපට දේශනා කළේ. අන්නේ පිරිසුදු කරගන්න මාවතේදී පින්නතුනි මෙන්න මේ මනස මුල් වෙලා තමන්ගේ ක්‍රියාකාරීත්වයන් සිදු වෙනවා කියන එක ගැන අපි විශ්වාසය තියන්නට ඕන. ඊළඟට පින්නතුනි එහි දෙවනි පියවර වෙන දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අපට අවබෝධයක් තියෙන්නට ඕන. අපි මුල්ම පියවර මුලින් සාකච්ඡා කළ බලමු. මුල්ම කාරණය තමයි පින්නතුනි අපේ හිත අපි ශ්‍රද්ධාව ඇති කරගත්තු පමණට බුදුරජාණන් වහන්සේගේ මේ මැසේජ් එක අපේ ජීවිතයට අපි මනමින් තේරුම් ගත්තු පමණට අපි නිතරම අපේ හිත ගැන අපි අවධානයෙන් ඉන්නේ. අන්නේ සම්මා දිට්ඨිය ලැබුණු ගමම පිළිතුර මොකද වෙන්නේ? සම්මා සංකප්ප, right intention, right thoughts කියන කාරණා වෙනවා. යහපත් සංකල්පන. නෙක්ඛම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප කියන කාරණිය. නිතරම තමාදයක් අත්හරින බලාගෙන ඉන්නවා. පරිත්‍යාග කරන බලාගෙන. නැත්නම් අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් තමා අධිකතර තෘප්තිය ලබන්න ලැබීමේ කිසියම් විදිහේ පාලනය සංයමයක් ඇති කරගන්නවා. ඇයි අපි මෙහෙම කළ යුත්තේ පින්නතුනි? ඇයි අපේ නෙක්ඛම්ම සංකල්පයක් ඇති කරගන්නට ඕන? මේ නෙක්ඛම්ම සංකල්පයට විරුද්ධ පදය තමයි දැඩි ලෝභය කියන එක, ග්‍රීඩ් කියන එක. මේ දැඩි ලෝභයේ තියුණොතින් පින්නතුනි අපට ලොකු අනර්ථයක් වෙන්නේ. දැඩි ලෝභයේ තිබ්බ ගමම අපි අතින් ප්‍රධාන කුසල දෙකක් සිද්ධ වෙනවා. ඒ මොනවද? අපට තේරෙන විදිහට සරල දේවල් වලින් කියන බලන්න. සොරකම් කිරීම, බොරු කීම. දැඩි ලෝභයේ තිබ්බ පමණට වෙන්නේ යා සොරකම් කරනවා, යා බොරු කියනවා. බලන්න පිනුතුන් මේ දහම කොච්චර ප්‍රායෝගිකද කියලා. ශ්‍රී ලංකාව අභිමානවත් ජාතියක තිබිච්ච ඒ අභිමානය පොළොට සමතලා වුණා. ඇයි එහෙම වුණේ? දන් දීම අඩුවද්ද? භාවනා කිරීම අඩුවද්ද? නෑ පිනුතුනි, මෙන්න මේක කඩුණා අපි අදී. සොරකම බොරුව. පින්කම් වල කිසිම අඩුවක් නෑ. මහා දන්සල් දෙනවා. චෛත්‍යවත් වටා මහා කඳු එළවලු පළතුරු සිවුරු පිරිකර පූජා කරනවා. නමුත් මේ පංචශීලයෙන් පින්නතුනි මේ මූලික දෙක හොරකම සහ බොරුව කියන දෙක අපට වළක්වා ගන්න බැරි වුණා. අපේ කීර්තිමත් විද්‍යාවල ඉගෙන ගත්ත සමහර අය තමයි මේව කරන්නේ, නිකන් ඇත්තේ පින්නතුනි. මේ සම්මා දිට්ඨිය නැති වෙච්ච ගමන්ම සම්මා සංකප්පේ නැති වෙනවා. නෙක්ඛම් සංකප්පේ අත්හැරීම කියන දේ පරිත්‍යාගය. තමන්ගේ දේකුත් එක්ක සමාජයට කරන්න ඕන කියන හැඟීම. මේක පින්නතුනි සාමාන්‍ය දහන විතරක් නෙවෙයි, මේක තමයි ඩෙඩිකේෂන් එක, මේක තමයි සැක්‍රිෆයිස් එක කියලා කියන්නේ. ආත්ම සුඛ පරිත්‍යාගය කියන්නේ මේක. සමහර අය දන් දෙනවා. දන් දීම හැඩුවක් නෙමෙයි පින්නතුනි මේ කියන්නේ. දන් දුන්නට පරිත්‍යාග සීලේ නැහැ පින්නතුනි. දානීය පරිත්‍යාග සීලිය කියන්නේ දෙකක්. දානීය අපට වැරදි ක්‍රම වලින් උපයලා දෙන්න පුළුවන්. දානේ දෙනකොට බලන්න ඕනේ මෙයා දෙන්නේ මොකටද? මෙයා මේ දෙන දේ හම්බ කරේ කොහමද? දානේ අනිසංස විතරක් කියනමල දෙන කෙනා සතුටුමත් කළේ වල හරියන්නේ නැහැ පින්නතුනි. ඒනම් දෙනවත් එක්කම යාට සීල අනිසංස කියන්නට ඕනේ. ධම්මේන ලද්දන් සුභසන චිත්තං කියලා. ඒ ළමන දේ ධාර්මික උපයන දෙන්න කියලා කියන්නට ඕනේ. අපි අතීතයේ හිටිය සමහර රජවරු පින්නතුනි රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අරන් දන් දුන්නේ නැහැ. අතීතයේ සමහර රජවරු අප්‍රකට වේශයෙන් වෙස් වනාගෙන ඈත ප්‍රදේශයක ගිහිල්ලා ගොවිතැන් කළ කුලි වැඩ කළා. ඒ උපයල ගෙනල සල්ලි වලින් දන් දීපු අවස්ථා ගැන ශ්‍රී ලංකික ඉතිහාසය සඳහන් වෙනවා පින්නතුනි. රජ කෙනෙක් වශයෙන් ඉන කෙනා රාජ වේශ වෙනස් කරගෙන දුගියෙක් වගේ දුර ප්‍රදේශයකට ගිහිල්ලා ගොවිතැන් කළා, කම්කරු වැඩ කළා, කුලි වැඩ කළා. ඒ උපයපු ධනෙන් දන් දීපු අවස්ථා ගැන සඳහන් වෙනවා. පින්නතුනි මේ දහම කවශ්‍ය වෙන හැටි පින්නතුනි බලන්න. මේ එක තැනකින් අපි වරද ගත්තොත් කොයිතරම් වැරදීමක් වෙනවද පින්නතුනි? අපේ මේ අතීතයේ අපි අධ්‍යාපනයට මහන්සි වෙච්ච අය මේව දැක්කොත් පින්නතුනි, එයා කොයිතරම් සත්භාවයෙන් එයාගේ කාලය, ධනය, එයාගේ ඉඩකඩම් මුළු ජීවිතෙම කැප කළා, මේ පාසල් මේ අධ්‍යාපන ජීවිතය කැප කළා, ඒ ක්‍රියා කරපු අය අපි ගැන දැක්කොත් අපි අඩුපාඩු කොයිතරම් සංවේගයකට පත් වේද පින්නතුනි බලන්න. එයා බලාපොරොත්තුන දේද මෙයා ඉෂ්ට වෙලා තියෙන්නේ කියලා එයාට ඒ ගැන දුක හිතේ. අපි ජාතික නිදහසෙන් දිනාගත්ත කියලා ලස්සන වහක වලින් කට්ටිය කියනවනේ. එයාට හිතියානේ ජාතික නිදහස දිනා නොගත්ත නම් හොඳයි කියලා. ඒ රට තිබ්බ විදිහම තිබ්බනම් හොඳයි කියලා හිතේ එයාගේ. එහෙම තිබ්බනම් මෙච්චර හානියක් වෙන්නේ නැහැ පින්නතුනි. නමුත් ඒ නිදහස දිනාගත්තේ ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙයි. නමුත් ඒ බලාපොරොත්තු අපි නිස්සුනේ නැහැ පින්නතුනි. මේක අපි තේරුම් ගන්නට ඕනේ. මෙතනින් ඔබ කාගවත් අර දන්නේ වෙයි. ඔබ ඊටාම සත්භාවයේ මේ දහමට කැප වෙලා, සාසනෙට කැප වෙලා අවංකව සේවය කරන ලෝකෙට යහපත කරන අය. ඔබ කිසිම කෙනෙක් වරකම් කරන බොරු කෙනා නෙවෙයි. ඔබට හැම කල මේ වගේ රටක කොහොමවත් ඉන්නත් බෑ. පින්නතුනි, නමුත් අපේ ජාතියකට වැරදිච්ච තැන අපි අවංකව තේරුම් ගන්නට ඕන. ඒ අවංකව තේරුම් නොගත්තොත් අපිට ඒක නිවැරදි කරන්නත් බෑ පින්නතුනි. අපි හැමදාම අතීත අභිමානය කිය කිය අතීත අභිමානයෙන් මෙලමුදල් හරියම්බ කර කර හිටියොත් වැඩක් නැහැ. අතීත අභිමානය අලෙවි කිරීම නෙවෙයි පින්නතුනි. වර්තමාන ක්‍රියාකාරීත්වයේ සහ අතීතයේ වැරදිච්ච තැන් අපේ නිවැරදිව නියමිත තැනින් හඳුනා ගන්නට ඕන. එතකොට සම්මාදිට්ඨිය ලැබුණු ගමන් ඇති වෙන්නේ සම්මා සංකප්පය. සම්මා සංකප්පයේ මූලික ලක්ෂණය තමයි අත්හැරීම, නෙක්ඛම කියන එක, රිනන්සියේෂන් කියන එක, ඩෙඩිකේෂන්, සැක්‍රිෆයිස් කියන එක. ඊළඟට අව්‍යාපාද සංකප්ප. මෛත්‍රිය පිනතනි. අවිහිංසා සංකප්පය අනිත් කෙනාට කායික වශයෙන් හිංසාවක් නොකිරීම. අර බලන්න කර්මය ගැන විශ්වාසය ඇති වෙච්ච ගමන්ම ඊළඟට අපි කොතෙන්ද යන්නේ? අපේ හදවතේ මෛත්‍රිය ඇති වෙනවා, එම්පති. පින්නතුනි අපි නිතරම අනිත් කෙනාගේ මෛත්‍රියෙන් වැඩ කරන්නේ. මෛත්‍රියෙන් වැඩ කරන කෙනෙකුට පුළුවන් ද පංචශීල කඩ කරන්න? ප්‍රාණඝාතය කරන්න පුළුවන්ද? ඊට අනුබල දෙන්න පුළුවන්ද? සොරකම් කරන්න පුළුවන්ද? බොරු කියන්න පුළුවන්ද? බෑ පින්නතුනි. ඒ මෛත්‍රිය සමගම નિરાයාසයෙන්ම මෙන්න මේ පංචශීලයේ කරුණු ඒ කෙනාගේ ජීවිත තුළ පිහිටනවා. අවිහිංසා සංකප්පය කිසිම කෙනෙකුට හිංසාවක් කරන්න හොඳ නෑ කියන ආකල්පයක් ඇති වෙනවා. මෙන්න මේක තමයි ඔහුගේ හදවතේ තියෙන ආලෝකය. අර මිෂන් එක ලැබුණු ගමන්ම ඔහු මිෂන් එක ආරම්භ කරා. ඔහු හදවත පරිත්‍යාග සීලයෙන්, මෛත්‍රියෙන්, අවිහිංසාවෙන් සාර්වත් කරගෙනයි ඔහු මේ ගමන යන්නේ. ඊළඟට සම්මා වාචා. ඔහුගේ වචනය නිවැරදි වෙනවා. වචනයක් කතා කරන්න කලින් පින්නොතුනි, ඒ වචනේ තියෙන්නේ තමන්ගේ යටතේ. වචනේ කතා කරාට පස්සේ අපි ඒ වචනේ සේවකයෙක් වෙනවා, යටතැසියෙක් වෙනවා. වචනයක් කතා කරන්න කලින් වචනේ අපේ යටතේ තියෙන්නේ. අපිට ඕන විදිහට වචන හසුරුව ගන්න පුළුවන් වචනේ කතා කරන්න කලින්. හැබැයි වචනේ කතා කරාට පස්සේ අපි ඒ කතා කරපු වචනේ වෙනුවෙන් අපට උත්තර මනින සිද වෙනවා. අපි ඒ වචනේ සේවකෙක් වෙනවා. අනේ නිසා වචනේ සේවකේ වෙන කලින් පච්චවිකිත්වා පච්චවිකිත්වා වාචාය කම්මං කතාබ්බං කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ ඒකයි. When you speak something, before you speak something, you should reflect on it whether it is correct or incorrect. ඒක තමයි දෙකක් තියෙනතුනි. කෙනෙක් සම්මාදිටියට පත් වුණාද කියන එක බලන ප්‍රධානතම සලකුණක් තමයි ඒක නගේ භාෂා භාවිතයේ discipline in speech, self regulation, emotional intelligence වල තියෙන කාරණේ. self regulation කියන එක self discipline, discipline in our speech. පින්නතුනි වචනයක් නිවැරදි වෙන ප්‍රධාන වශයෙන් ආරසිංහ මාර්ගයට අනුව ඒක බොරුවක් නොවෙන්නට ඕන. ඒ වගේම අනිත් අය බිඳුවන දෙයක් නොවන්නට ඕන. ඒක හිස් වචනයක් නොවෙන්නට ඕන. ඒක අනිත් අයට වෙහෙස කර දෙයක්, පීඩාවක් නොවෙන්නට ඕනේ වචන. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මෙන්න මේ කාරණා හතෙන් වැළකීම තමයි සාමාන්‍යයෙන් භාෂාවෙහි විනය කියලා කියන්නේ. හැබැයි බුදුදහම් විමසනයේට මීටත් වඩා ගැඹුරට යනවා පින්නතුනි. බුදුදහමෙහි language philosophy කියන එක වෙනම subject එකක් විදිහට develop කරලා තියෙනවා. language philosophy කියලා. ඒ සඳහා සූත්‍ර ගණනාවක් අපිට ගන්න පුළුවන්. ඒ අතරේ ප්‍රධානතම දේශනයක් තමයි අබේ රාජකුමාරගෙන සූත්‍රය. එදා භාරත ජන සමාජයේ මේ භාෂාව ගැන හුඟක් සැලකිලිමත් වුණා. එදා වෛදික සමාජයේ ඔරු සඳහන් කළේ වචනය කොහොමද වෙන්න ඕනේ කියලා. සත්‍යම් බ්‍රෝයාත් ප්‍රියම් බ්‍රෝයාත් නබ්‍රයන් සත්‍යම ප්‍රියම් ප්‍රියංචනානුතම් බ්‍රෝයාත් දේශ ධර්මක් සනාතන. මේක සංස්කෘත පඬිවරු කියපු විදිය භාෂාව ගැන. සත්‍යම් බ්‍රෝයාත් ඇත්තක් කියනට ඕන. ප්‍රියම් බ්‍රෝයාත් ප්‍රිය දෙයක් කියන්නට ඕන. නබ්‍රයන් සත්‍යම අප්‍රියම් සත්‍ය වුණත් අප්‍රිය නම් කියන්න එපා. ප්‍රියංචනානුතම් බ්‍රෝයාත් ප්‍රිය වුණත් බොරුවක් නම් කියන්න එපා කියලා. මේක තමයි එදා ಭಾರತೀಯ ජන සමාජය මතය වුණේ. හැබැයි මේක සම්පූර්ණ බුදුදහම පිළිගත්තේ නැහැ. එතෙන් තිකාම් සියුම් කාරණයක් තමයි යනවා අබේ රාජකුමාරාදී සූත්‍රයකට උදාහරණයක්. එදා භාරත ජන සමාජයේ කියුවේ අසත්‍ය නම් ඒක ප්‍රිය වුණා කියන්න එපා කියලා. ඒ වගේම සත්‍ය අප්‍රිය වුණා කියන්න එපා කියලා. සත්‍ය ඇත්ත අප්‍රිය නම් කියන්න එපා කියලා. මෙන්න මේ කොටස බුදුදහම අනුමත කරන්නේ. සත්‍ය නම් ඒක අර්ථවත් නම් ඒක කාලෝචිත නම් ඒක අවශ්‍ය තැනද කියන කියලා දේශනා කරනවා. යමක් කියද්දී ඒක එකතකින් සත්‍ය වෙන්නට ඕන, ඒක අර්ථවත් වෙන්නට ඕන, ඒක සුදුසු කල්ලි වෙන්නට ඕන. මෙන්න මේ කාලඤ්ඤෝ කියන එක බුදුදහම තුල විශේෂයෙන් ආදාහණයට ලක් වෙච්ච දෙයක්. කාලය මනමින් දැනගන්න කියලා. යමක් කරනකොට ඊට අදාළ අවස්ථාව මොමන්ට් එක ඒ සිටුේෂන් එක තේරුම් ගන්න කියලා. දැන් බලන්න කාලේන ධම්ම සවණන් කාලේන ධම්ම සාකච්ඡා කියන කාරණා දෙකක් තියෙනවා. හැම වෙලාවෙම බණහන කියලා නැහැ. හැම වෙලාවෙම ධර්ම සාකච්ඡා කරන්න කියලාත් නැහැ. කාලේන ධම්ම සවණන් කාලේන ධම්ම සාකච්ඡා. සුදුසු කල්ලි වනහන්න සුදුසු කල්ලි ධර්ම සාකච්ඡා කරන්න කියලා. හැබැයි පින්නතුන එකක් මතක තියාගන්න. එකක් හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මොකද්ද? ධර්මයේ හැසිරෙන්න සුදුසු කල්ලි හැසිරෙන්න කියලා නැහැ. සුදුසු කල්ලි ධර්මයේ හැසිරෙන එක හැම තැනදීම තමන්ගේ ශරීරයේ ඉන්ද්‍රිය වගේ හැම තැනදීම ප්‍රැක්ටිස් එකේ ඉන්නට ඕන. ඒ ප්‍රැක්ටිස් එක තමයි පින්නතුනේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. උදේ අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් හැම දෙයක්ම. ගතේ තිතේ නිචින්නේ සුත්තේ ජාග්‍රිතේ සම්මජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මජානකාරී හෝති. මේ අදිවාසින් කරන හැම දෙයක්ම සිහියෙන් මයින්ඩ්ෆුලි කරන්න කියලා බුදුදහම් තුල කියලා තියෙනවා. හැබැයි සමහර කාරණාවලදී සුදුසු කාලය බලලා කාලඤ්ඤෝ කියන කාරණේ කාලේන සුදුසු කල්ලි කියන එක බුදුදහමතර අවධාරණය කළා තියෙනවා. එතකොට පින්නතනේ සම්මාදිටිය ලැබිච්ච ගමන්ම එතනත්තාට යහපත් සංකල්පන ඇති වෙනවා. ඒ සංකල්පන ඇති වෙච්ච ගමන් මේ තැනකට මොකද ඊළඟට වෙන්නේ? එතනත්තාගේ වචනය ලස්සනට භාවිත වෙනවා. ඒක නාගේ නිතරම සතිමත් බවත් එක්ක කියන්නේ. ඔහුගේ ලොකු දර්ශනයක් තියෙනවා. ඔහු සතරක් විශ්වාස කරනවා. ඔහු කර්මයේ විශ්වාස කරනවා. ඔහු දන්නවා මේ යන ගමන හුදකලා ගමනක් නෙවෙයි. මේක සතර ගමනක එක මොහොතක් කියන එක දන්නවා. ඔහු යන දිගු ගමනට මේ කාන්සෙප්ට් එකේදී ඔහු ඩැමේජ් කරගන්නේ නැහැ. හානි කරගන්නේ නැහැ. අපේ ජීවිතය කියන්නේ පින්නතුනි මේ අවුරුදු 60ක 70ක ජීවිතය කියලා කියන්නේ මේක මේ අපි ආපු සංසාරයක ගමනෙහි තියෙන ට්‍රාන්සිට් එකක් මේක. මේක ලොකු කාලයක් නෙවෙයි පින්නතුනි. අපි විදේශ ගමනක් යනකොට පැය කීපයක් මග ට්‍රාන්සිට් එකේ ඉන්නවනේ නේද? මේ අවුරුදු 60 70 කියන එකත් පින්නතුනි මේක ට්‍රාන්සිට් එකක්. මේක ලොකු කාලයක් නෙවෙයි. මේක දිගු ගමනේ අවසානය කියලා හිතන්න එපා. මෙන්න මේ ට්‍රාන්සිට් එකේ ඉන්න වෙලාවේ පින්නතුනි අනිත් පැත්තක ගහ බැන ගන්න යන්න එපා. ලොකු වාදිවාද ඇති කරගෙන තමන්ගේ අර ඊළඟ ඩෙස්ටිනේෂන් එකට බාධා කරගන්න එපා. තියෙන දේක් කාලා කන නැත්තම් බඩගින්න ඉඳගෙන හරි ඊළඟ ෆ්ලයිට් එකට සූදානම් වෙලා ඉන්න. ඊළඟ ෆ්ලයිට් එකට හානි කරගන්න එපා. ඒක ඩිලේ කරගන්න එපා. ඒකට අනතුරක් වුණොත් ඇතැම්බට ඊළඟ ෆ්ලයිට් එකත් නැති වෙන මිස් වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ඉන්න කාලේ හැකිතරම් පරිස්සම් වෙලා ඉන්න. පරිස්සම් වෙනවා කියන්නේ කායික පරිස්සම්ම නෙවෙයි. ලෙඩ දුක් හැදෙනේ අනතුරු වලටපත් වෙනව කොහොමත් වෙන ඔය ලේසින් අපිට වළක්වන්න බෑ. අපේ හිත පරිස්සම් කරන් ඉන්න පින්නතුනි. අන්නේ හිතට දැඩිසේ රාගයක් ද්වේෂයක් නොයන විදියට හිත ආරක්ෂා කරගන්න. අන්නේ හිත ආරක්ෂා කරන ක්‍රමෙහි පළවෙනි පියවර තමයි සීලය පටිච්චාය කියලා දේශනා කළේ. සීලය කියන එක අනිවාර්ය අංගයක් පින්නතුනි. පංචශීලයේ කියන්නේ ඒ පංචශීලයේ අතරුණු පින්නතුනේ අපි විශේෂයෙන් අවධානය යොමු කළේ මේ සොරකම් කිරීම සහ බොරුව කියන කාරණා දෙක අපි හැකිතාක් වැළකීලා ඉන්නට ඕන. කුමන හේතුවක් නිසාවත් අපි අතින් මේ දෙක කඩ නොවන විදියට අපේ ආසාව අපි පාලනය කරන් ඉන්නට ඕන. ඒ සඳහා මෛත්‍රිය අපට ලොකු උපකාරයක් වෙනවා. එතකොට පින්නොත්නි යන්නේ සම්මා වාචාවත් එක්කම ඊළඟට එන්නේ මොකද්ද? සම්මා කම්මන්ත. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමවර්ධ හැසිරීමෙන් වැළකීම. සීලය පින්නොත්නි. බලන්න පින්නොත්නි කෙනෙක් මෙතෙන්ට එනකන් එනවනම් අපි ළඟින් මැසුරු කරන කෙනෙකුගේ ළඟ මෙන්න මේ ගුණාංග හතර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත තැනින් නැවතුණත් පින්නතුනි බලන්න අපට යාගෙන කොච්චර ආදරයක් ගෞරවයක් හටගන්නවද කියලා. යා පංචශීල ආරක්ෂා කරන කෙනෙක් පංචශීල නැතුණත් පින්නතුනි අඩම වශයෙන් පංචශීලයේ සිල්පද දෙකක් හරි කෙනෙක් 100% සුරක්ෂිත කරන බව අපි දන්නවා නම් ඒක නැගෙන අපට කොච්චර ආදරයක් ගෞරවයක් හටගන්නවද බලන්න. ඔබේ සානුකූරසයා, ඔබේ භාර්යාව, ඔබේ අම්මා තාත්තා, විශේෂයෙන් ඔබේ දරුවාන් මෙන්න මේ ගුණාංග ටික රකින්නවා කියලා ඔබ දන්නව නම් පින්නොතුනි ඔබට ඒ දරුවා ගැන කොච්චර විශ්වාසයක්ද පින්නොතුනි. ඒ දරුවාගේ මේ ජීවිතයේ සුරක්ෂිත බව විතරක් නෙවෙයි, ඒ දරුවා උදේට ගිය දරුවා හවසට ගෙදර නොයන උනත් පුළුවන්, මගදී අනුතරක් උනත් වෙන්න පුළුවන් ඒ දරුවට. නමුත් පින්නතුනේ ඒ දරුවා නැවත ගෙදර නාවත් ඒ දරුවා යන්නේ ඔබේ ගෙදරට වඩා හොඳ තැනකට, හොඳ සුගතියකට යන්නේ දරුවා. ඔබට ඒ දරුවාගේ වෙනවීම නිසා දුකක් හටගන්න පුළුවන්. නමුත් සාංසාරික වශයෙන් ඒ දරුවාට අනුතරක් උනේ නැහැ. ඒ දරුවා මේ ජීවිතයෙන් සමුගන්නවත් එක්කම යම් මීට වඩා හොඳ තැනක ඉපදෙලා ඉන්නේ. අනේ නිසා පින්නතුනේ මෙන්න මේ සීලය ගැන ඉතාම අවධානය යොමු කරන්න ඕන අපි. මේ සීලය විශේෂයෙන් පංච සීලය කඩ වුණොතින් පින්නොතින අපට එයින් එහාට දෙයක් බලාපොරොත්තු වෙනවා අපි. ඊ අතරිනුත් පින්නතුනි මේ මුසාවාදා කියන ශික්ෂාපදය. මේ පහෙනුත් වචනෙන් මේක සිදුනාට මේක තමයි ප්‍රබලම ක්‍රියාව පින්නතුනි. ලෝකේ පහළ වෙන බෝධිසත්වවරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පාරමිතා පුරණ කාලේ අනිත් නොයෙක් පරිදි උන්වහන්සේලා ගතින් සිද්ධ වෙනවා. නමුත් මේ බොරු කීම කියන වරද සිද්ධ වෙන්නේ නැහැ. ඒක කඩ වෙන්නේ නැහැ. ඒක ඊටාම සුවිශේෂ ගුණාංගයක් විදිහට උන්වහන්සේලා ආරක්ෂා කරනවා. මේ නිසාම තමයි උන්වහන්සේලාගේ භාෂාව ලස්සනුනේ. උන්වහන්සේලාගේ භාෂාව නිවැරදි උනේ. ඒ භාෂාවෙන් බොහෝ දෙනෙක් දහමට නැඹුරු කරගන්න පුළුවන්වම ලැබුණේ. මේ සසර කිරුවා වූ සත්‍ය පරිමිතාවේ බලය. වචනේ පිනතුන් ලස්සන නම් කොච්චර අපට ආස දෙයින් දේශනයක් අහන් ඉන්න. හොඳ ලස්සන නිවේදකියෝ අපිට ඉස්සර මතකයි නේද? පොඩි කාලේ එක එක නිවේදකියෝ ලස්සන කටහඬ තියෙන අය රූපහානි වෙන කලින් අපි හරි ආසයෙන් අහන් ඉනවා නේද? සීලරත්න සෙන්රත් කියයි, ලලිත් දේශ මෛත්‍රී පාල කියයි, ප්‍රේමසිරි ආපන්සිංහ කියයි, කේඩිකේ ධර්මවර්ධන කියයි, තේම්ස් ගුරුගේ කියලා කියයි, ආරියදාස පීරිස් කියලා කියයි. පින්නතුනි අපට හඬෙන් අපේ දෙසවන් යොමු වෙලා අපේ හදවත සැනසුනේ ඇතැම් විට ඒ හඬ නිසා. ඒ පෞරුෂීය හඬ කෙනෙකුට ලැබෙන පින්නතුනි සාංසාරික වශයෙන් පුන ලද ඒ සත්‍ය පාරමිතාව සුචරිතයන් සංස විදියට. එනිසා පින්නතුනි මේ සම්මා වාචාව සුවිශේෂ ගුණාංගයක් යටතේ සත්‍ය පාරමිතාව සත්‍යවාදී වීම ඉතාම වැදගත්. ඒ වගේමයි සම්මා කම්මන්ත කයින් කරන වැඩ නිවැරදිව කිරීම. ඊට පස්සේ පින්නතුනි ඊළඟ පියවර තමයි ඉතාම වැදගත් අංගය සම්මා ආජීවය කියන කාරණය. දැන් මේ කාරණා අපි අප්‍රමාණව අහලා තියෙනවා නේද? කියනකොට හිතේ අනේ මේ අපි දන්නේකමනේ මේ හාඳුරුමේ කියන්නේ කියලානේ. නමුත් පින්නතුනි මේව සරල නැහැ පින්නතුනි. මේකම කාරණයක් අර. මේකම කාරණයක් අර සරල නැහැ. තමා එකතකින් සුගතියටත් අනිත් අතින් නිවන් මගටත් බැස ගන්නවාද කියලා බලන සුවිශේෂී ස්ථානයක් මෙන්න මෙතන තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් පංචශීලයේ ඉඳලා තව ඉහළ සීලයකට සම්ප්‍රාප්තිය. මොකද්ද මේ කියන්නේ? අපි රකින්න පංචශීලයේ ඉඳලා පංචශීලේ නම් ඊළඟ තවත් සීලයකට සම්ප්‍රාප්ත වෙනවා. ආජීව අට්ටමක සීලයට පංචශීලය ආරක්ෂා කිරීම පින්නතුනි සුගතිගාමී වෙන හේතුවක්. බොරු කීමෙන් විතරක් වැළකීලා අපට සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න නම් අපි කේලම් කීම, හිස් වචන කීම, පරස වචන කීම මෙන්න මේ කාරණවලුත් වෙන් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, නමුත් නිවන් මාර්ගයට බැසගත්තු කෙනෙක් මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවයෙන් ජීවිතං කප්පේති කියපු විදිහට මිච්ඡා ආජීවෙන් දුර වෙලා සම්මා ආජීවයට පැමිණෙන්නට ඕන. තමා උපයන හැම ධනයක්ම ධාර්මික වෙන්නට ඕන, නිවැරදි වෙන්නට ඕන. ඒ වගේම තමා ලබන වැටුපට සරිලන සේවයක් තමන් කළ ඕන එක ගන්න. එහෙම නැතුව සල්ලි ගෙනල්ලා පින්නුතුනි ගෙවල් හැදුවට දරුවන් පෝෂණය කරාට ඒව සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මහන්සියෙන් උපෙන ධනෙ බර වැඩි පින්නුතුනි. ඒ නිසා නම් හිටපු ජනාධිපතිවරේ අර සමාගයේ දරුවාගේ පුතාගේ මුල් ගුරුතුමාට ලියපු ලිපියක් තියෙන්නේ. The world famous letter written by Abraham Lincoln to his son's schoolmaster. කියවර නැත්නම් ඉන්ටර්නෙට් එක බලන්න කියවර. ඒකේ සඳහන් වෙනවා මගේ දරුවාට උගන්වන්න නිකන් ලැබෙන ඩොලර් 10ට වඩා මහන්සියෙන් උපයන එක ඩොලර් එක වටිනවයි කියන එක මගේ දරුවාට උගන්වන්න කියලා මේ ආදර්ශමත් පියතුමා තමාගේ පුතාගේ මුළු ගුරුතුමාගෙන් ඉල්ලීමක් කරනවා. The world famous letter written by Abraham Lincoln to his son's schoolmaster. එකියා වාද රාසියක් තියෙනවා. මගේ පුතාට පොතේ තියෙන අකුරු විතරක් නෙවෙයි, ගහකොළේ චමත්කාරය, කුරුල්ලන්ගේ ගීනාදය, ගහකොළේ අසිරිය, මේ පරිසරයේ භුක්ති විඳින්න මගේ දරුවාට උගන්වන්න කියලා. මේ වගේ අවාද රාසියක් වර්තමානයේ අධ්‍යාපනඥයන් විසින් ප්‍රධානසේ උගන්වන එක්තරා ලියවිල්ලක් මේක පිනතුනි. මේ ලිපිය කියවු නැති කෙනෙක් කියනවා නම් අදම ගිහලා ඉන්ටර්නෙට් එකේ බලලා කියවන්න මේක. කියවන විතරක් නෙවෙයි, ඒකේ print out එකක් අරගෙන තමන්ගේ ගෙදර පේන තැනක දෙකක ඒක ප්‍රදර්ශනය කරලා තියන තමන්ගේ දරුවන්ට පේන. පින්තුනි මේ සමාජීය ගැන මේ කියන්නේ. ඒ නිසා ආජීව අට්ටමක සීලය පංච සීලයට වඩා ටිකක් ගැඹුරට ගිහු සීලයක්. ඒක පානතිපාතා, අදින්නාදාන, කාමසු විචාචාර, මුසාවාදා කියන ශික්ෂාපද ටික කියලා ඊට පස්සේ පිසුනා වාචා, පරුසා වාචා, සම්පක්කලාපා, මිච්ඡා ආජීව කියලා කියනවා. වැරදි ජීවන පැවැත්මෙන් වෙනවන කියලා. මෙන්න මේ කාරණාවලට තමයි මේක මේ කරුණටත් එක ඉනක පින්නතුනි මේ පොහොයට සිල් අරන් ඉනවට අදන අමාරු එක. පොහොයට සිල් අරගෙන 12න් පස්සේ කෑමනවා කා ඊළඟ දවසේ බඩ ගිනින් ඉනවට අදන අමාරු මේක. මේ ආජීව වටම සිල් ආරක්ෂා කරන එක. ඉනි සයිතෙන්ට අපි උපරිම උත්සාහය දරන්න ඕන. සම්මා වායාමයේ අකුසලෙන් මිදෙන්නට කුසල කරන්නට තියෙන උත්සාහය. තමා කරන හැම දෙයක්ම ලෝභ, ද්වේෂ, මෝහ ඇති නොවන විදියටත්, ඒව දුරු වෙන විදියටත්, ඒ වගේම කුසලය ශ්‍රද්ධා, සීලාදී ගුණ වැඩි වෙන විදියටත් කටයුතු කිරීම. මේක තමයි උත්සාහය. නූපං අකුසල නොඉපදීමට, උපං අකුසල දුරු කිරීමටත්, නූපං කුසල උපදවා ගැනීමටත්, උපං කුසල දිනු කර ගැනීමටත් කියන උත්සාහය. සමාවායමි. දිනෙන් දින උත්සාහ කරනවා පින්නතුනි. තමන්ගේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. දෙන්නෙක් එකට සංසාධනය කරන්න අමාරුයි පින්නතුනි. අපි නිතරම තමන් තමන්ටම සසඳන්න. මම ඊයට වඩා අද හොඳද? අදට වඩා මං හෙට හොඳ වෙන්න ඕන නේද කියලා තමන්ම තමන් ගැන කම්පයා කරන්න. දෙන්නෙක් එකට පින්නතුනි කිසි විදිහක සසඳන්න යන්න එපා. ඇතැමිට ඔබ අවුරුදු 50ක 60ක ඉන්න කෙනෙක් ඇතැමිට ඔබ අවුරුදු 40ක 30ක ඉන්නගෙන දැඩි විවේචන කරන්න පුළුවන්. එහෙම කරද්දී පින්නතුනි හරිය පරිස්සම් වෙන්න. ඇයි ඒක හේතුව? ඔබේ වයස වෙන විට ඒක නෑ ඔබට වඩා හොඳ වෙන්න පුළුවන්. ඔබ දැන් අවුරුදු 60 ඉඳගෙන අවුරුදු 50ක න විවේචනය කරනවා. ඒ අවුරුදු 50ක න ඔබේ වයසට වෙන්න ඔබට වඩා හොඳ වෙනවා බොහෝ විට. ඒ නිසා වෙනත් තැන් විවේචනය කරද්දී හරියට කල්පනාකාරී වෙන්න. අවුරුදු 20ක 30ක කෙනෙකු යටින් වරදක් වෙන්නට ඔබ බලන්න ඔබේ අවුරුදු 20 30 කාලේ කොහොමද කියලා. එනිසා දෙන්නේක් සැසඳීම නෙවෙයි පිනුතු වැඩගත් වෙන්නේ තමන්ම තමන් ගැන ප්‍රත්‍යාවලෝකනයක් කරන්න, රිෆ්ලෙක්ෂන් එකක් කරන්න, තමා දිනෙන් දින හොඳ වෙනවාද කියලා. අනේ සඳහා සම්මා වායාමයේ ඉතාම වැදගත් වෙනවා. සම්මා සති, right mindfulness. පිනුතුනේ බුදු දහමේ තියෙන ප්‍රධානතම ඉගැන්වීම තමයි mindfulness කියලා කියන්නේ. මෙන්න මේ mindfulness එක පිනුතුනේ වඩනකොට අපේ ළඟ තියෙන සියලුම ගුණාංග ටික වැඩෙනවා. මේක තමයි best friend. අපට ඉන්න හොඳම මිතුරා තමයි mindfulness එක සතිමත් බව කියලා කියන්නේ. නැත්නම් තමන්ගේ සිත සහ කය ගැන නිතර අවධානයෙන් වාසය කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තැන ගැන නිතර සතිමත්ව මේකට තමයි ආර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වල කියන්නේ සෙල්ෆ් අවයනස් කියලා. ආත්ම අවධානය කියන එක. පින්නතුනි තමන්ගේ කයින් සිදුවන දේවල් ගැන නිතර අවධානයෙන් ඉන්න. ඊළඟට තමන්ගේ සිතේ මේ වෙලාවේ පහළල තියෙන මොන වගේ සිතිවිල්ලක්ද කියන එක ගැන නිතර අවධානයෙන් ඉන්න. ඒ අතරුණත් පින්නතුනි වැදගත්ම දේ තමයි විත මොහන් වාචිත්තං විත මොහන් චිත්තං පජානාති සමෝහන් වාචිත්තං සමෝහං චිත්තං පජානාති. මේ වෙලාවේ තමන්ගේ සිත මෝහයෙන් මිදෙලද තියෙන්නේ මෝහයත් එක්කද යන්නේ කියන එක ගැන බලන්න. මෙන්න මෙතන තමයි පිනුතුනි ප්‍රඥාවෙහි දොරටුව. නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන වාක්‍ය අපදාන සෝබිනි පඤ්ඤා. අපේ චරිතය කියවනවා අපේ ප්‍රඥාව. අපේ චරිතයෙන් ප්‍රඥාව ප්‍රකට වෙනවා. නැත්නම් ප්‍රඥාවෙන් චරිතය ප්‍රකට වෙනවා. මේ ප්‍රඥාව කියන එක පිනුතුනි බුදුදහම තුළ නිතර අවධානය යොමු කරනවා. පඤ්ඤා නරණං රතනං මනුෂ්‍යයාට තියෙන ලොකුම රත්නය ලොකුම මැණික ප්‍රඥාව කියලා. නත්ති පඤ්ඤා සම ආභා කියලා කියනවා. ප්‍රඥා හා සමාන ආභරණයක් නැහැ කියලා. ඒ වගේම මේ සූත්‍රයේ කියනවා විඥා සූත්‍රයේ වුටි සූත්‍රයේ කියනවා විඥා උපත සංසෙට්ටා විද්‍යාව ප්‍රඥාව විහිලට නැගී මුතුන් කියනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රතිනම දේශනා කරපු ධර්ම දේශනාවෙදි කියන්නේ මේකයි. උන්වහන්සේ කියනවා පොබ්බේ අනනුසුතිසු ධම්මේසු චක්ඛු මුදපාදී ඥාන මුදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා. පින්නතුනි ඥානයේ ප්‍රඥා පහරුණා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මට පෙර නොයසු විරු දහංගසක් පහළ වුණා. ආලෝකයක්, විද්‍යාවක්, ඥානයක්, ප්‍රඥාවක් පහළ වුණා කියලා දේශනා කළා. අන්නේ ප්‍රඥාවම තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඇයි එහෙම දේශනා කරන්න හේතුව? බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා යම්තාක් ලෝකයේ දුකක් එනවා නම් ඒ දුක එන්නේ අනුවන තැනැත්තා අවිද්‍යාවෙන් ඉන තැනැත්තා වෙතයි. ප්‍රඥාවෙන් ඉන තැනැත්තාට දුකක් එන්නේ නැහැ කියලා. යම්තාක් දුකක් කෙනෙකුට එනවා නම් එන්නේ කවුරු වෙත දෙන්නේ? එන්නේ අවිද්‍යාවෙන් ඉන කෙනාට. ප්‍රඥාවෙන් ඉන කෙනාට දුක එන්නේ නැහැ කියලා. මේ ප්‍රඥාව කියනක පින්නතුනි මේට වසර 2500කට කලින් ලෝකයා කතා කළා. බෞද්ධයන් විතරක් නෙවෙයි. බුදුදහම ගැන කිසිදු දෙයක් නොසා තිබුණු වෙදා බටහිර සමාජයේ ග්‍රීසයේහි දර්ශන විෂය ආරම්භ කරන කාලයේදී ෆිලොසොෆි කියන විෂය. ෆිලොසොෆි ග්‍රීක වචනයක්. ෆිලොසොෆියා කියන එක love of wisdom. අන්නේ වචනයම තමයි පේනතුනේ දැන් ගන්න උපාධි වලින් ඉහළම උපාධියට කියන්නේ doctor of philosophy කියලා. ඔබ යම් කිසි විෂය ධාරාවකින් ඉහළටම ගියා නම් ඔබ ඒ පිළිබඳ දාර්ශනිකයෙක් වෙනවා. ඔබ එක්කෙනෙක් ඒ කෙරෙහි ඔබ සම්පූර්ණ දැනුමක් තියෙන කෙනෙක් වෙනවා. philosophy කියන වචනයත් එක්කම ඔබ doctorate එකක් දාලා තියෙනවා. එතකොට ග්‍රීක භාෂාවෙන් මේ වචනය භාවිත කළ තියෙන්නේ ඔවුන් මේ ලෝක විවහාරයේ තියෙන දැනුමේ කියලා මාග්‍රස්ථානය. නමුත් බුදුදහමට එනකොට පින්නතුණ ඊට වඩා ගැඹුරට යනවා. මේ ලෝක විවහාරයේ තියෙන දේ විතරක් නෙවෙයි, වැඩදයක් මරණයෙන් පස්සේ තියෙන සුගතිය විතරක්වත් නෙවෙයි, ඒකත් එදා බාහිර ජන සමාජය දැනගෙන හිටියා. සරුවත් හාමුදුරුවෝ වගේ අය උපතිස්ස පරිවරණකියා ඔහු එදා ත්‍රිවිධයේ පනතරට ගිහිල් හිටියේ. එකල බාහිර ජන සමාජයේ තිබිච්ච සීලොම සිල්ප ශාස්ත්‍රෝ අධ්‍යයනය කළ තිබුණි. දැන් කාලෙ විදිහට නම් ડોක්ටරේට් සිසු පහකතරණම් තිබුණි. එහෙම අධ්‍යාපනයක් ළඟට තිබිච්ච සැරියුත් හාඳුරු තමයි පැවිදි වෙලා මේ හේතුඵල ධහම දැනගත්තට පස්සේ පටිසම්පාදය දැනගත්තට පස්සේ දා අස්සජි මහරහතන් වහන්සේගෙන් යේ ධම්මා හේතුඵවවා තේ සංහේතුම් තථාගතෝ ආහ කියන මේ ගාථාවෙන් හේතුඵල ධහම දුකේ හට ගැනීම හා නිරෝධය දැනගත්තට පස්සේ අරතරම් මහා ප්‍රඥාවකින් හෙබී සැරුවත් මාහිමියන් අර මුලින්ම මේ දර්ශනය මේ විස්තරයක ලැබුණා වූ ඒ ගුරුවරයාට එතුමා කොතරම් කෘතඥතාවයෙන් දැක්වාද. හැමදාම රාත්‍රියේ නිදා ගන්නකොට අස්සජි හාමුදුරුව බලනවා සැරියුත් හාමුදුරුව කොයි පැත්තේ ඉන්නේ කියලා. බලලා ඒ අස්සජි හාමුදුරුව ඉන්න පැත්තට වන්දනා කළා. ඒ පැත්තට ඔළුව දාලා තමයි සැතපෙන්නේ. දැන් අපි හිතන අපි හොඟා බුද්ධිමත් උගත් කියලානේ. අපි නිදිනකොට පැත්තම් බලනවානේ. ඇඳ තියෙන පැත්ත එහෙම. බස්නාහිර නොවන පැත්තක් තමයි අපි හොඟා නොනැති කියලා හිතනවානේ. බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දේම වෙච්ච සරුවත් හාමුදුරුවෝ මුළු කල්පයක් තුල බැහැපු වැසිවල වැසි බිඳු ගණන් කරන තරම් මහත් වූ ප්‍රඥා පාඨවේකින් ප්‍රඥාවකින් සිටි සරුවත් මහින්මන වහන්සේ සැතපෙනකොට උන්වහන්සේට මුලින්ම ධර්ම කියා දීපු අස්සජි හාමුදුරුවෝ බස්නාහිර පැත්තේ හිටියද ඒ පැත්තට ඔළුව දාලා තමයි සැතපුණේ. පින්නතුනි ඒ තරම් ප්‍රඥාව බුදුදහම තුල අගයට ලක් කරලා තියෙනවා. මොකක්ද ඒ ප්‍රඥාව කියලා කියන්නේ? ඒ ප්‍රඥාව සාමාන්‍ය කම්මසකත සම්මාදිටිය ප්‍රඥාව විතරක් එකක් නෙවෙයි පින්නතුනි. මෙන්න මේ ප්‍රඥාව මේ විද්‍යා විද්‍යා කියලා කියනවා. මොකද්ද මේ විද්‍යාව? මොකද්ද මේ ප්‍රඥාව? මොකද්ද බුදුසමයේ බුදුසම්බලෙන් කියන්නේ මේ සයන්ස් එක කියලා ධර්මය තුළ ඉතාම පැහැදිලිව දක්වනවා. ඒ මොකද්ද මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන එක? ඒ විතරක් නෙවෙයි ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ධම්මකථික කියලා සූත්‍රයක් තියෙනවා. පස්සේ එකකල බලන්න. ධම්මකථික දැන් මේ වෙනතුන සමහරගෙන් බණවම් කියනවා හරි හොඳ බණක් කියලානේ. කාලීන බණක් කියලා. කියවල බලන්න ධම්මකථික සූත්‍රය. ධම්මකථික සූත්‍රයේ දේශනා කරන භාගතුන් වහන්සේ සැබෑ ධර්මකථික කියන්නේ කවුද කියලා. සැබෑ ධර්මකථික කියන්නේ දුකත් දුකේ නිරෝධය දේශනා කරන කෙනා කියලා. දුක හටගන්නේ කොහොමද? දුකේ නිරෝධය දේශනා කරන්නේ කොහොමද? එදා අසජහන්දරෝයේ ධම්මා හේතුප්පවාගෙන ගාථාන දේශනා කළේ මේක. එදා භාගතුන් වහන්සේ පස්සක මහණුන්ට යම් කිංචි සමුදේ ධම්මා සම්බන්තන් නිරෝධාම කියලා දේශනා කරෙත් මේක. එදා භාගතුන් වහන්සේ වාග්ය ධර්මයේදීට ඒ වන් හිතේ වාග්ය සික්කිතම් බං දිත්තේ දිත්තමත්නම් භවිසති සුතේ සුතමත්නම් භවිසති කියලා දේශනා කරේ. මෙන්න මේ අර්ථයම පිළිතුනි. එදා භාගතුන් වහන්සේ පොක්කුසාද රජතුමාට මේ අසහාදී ඉන්ද්‍රියවල අනිත්‍යතාවය දේශනා කරන්න කියලා දේශනා කළෙත් මේ කාරණේම තමයි. මේක තමයි පින්නතුණි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සති ගානම මෙනෙහි කළේ මෙන්න මේ පටිසම්පාදයේ ආරෝහණ අවරෝහණ ක්‍රමය. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී මේ දුක් සත්‍ය සහ අවිද්‍යහයත්වේම අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියන මෙන්න මේ දුක් නිරෝධය. භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජಂತಿ. The complete cessation of birth, sorrow, lamentation, grief, pain, everything ceases. පින්නතනි මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? මොකද මේ විද්‍යාව කියලා කියන්නේ? ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට මෙත් කනසාදී ඉන්ද්‍රිය වලට පතිත වෙන අරමුණු පිළිබඳව යථාර්ථය නොදැනගෙන හිටියොත් අපි ඉන්නේ සංසාර චක්‍රයේ, අපි ඉන්නේ පටිසම්පස්සකලෙක. ඇහැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ මොහොතේ පේන රූපය කියලා නම්, කනට ශබ්දයක් අහනකොට අපිට හිතෙන්නේ මේ මොහොතේ පිට වෙච්ච ශබ්දේ මේ මට ඇහුනේ කියලා හිතනවා නම්, සිතට යම් කිසි සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලනේ තමයි රූපයකුත් එක්ක එන්නේ. රූපයක් නැතුව අපිට මොනවත් මතක් කරගන්න බෑ. හීනයක් දැක්කත් දකින්න රූපයකුත් එක්ක. අපි ඕනෑම දෙයක් මතක් කරන්නේ රූපයකුත් එක්ක. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි රූපය තුළ මේ මොහොතේ ඉන්නවා. ඒකට කියන්නේ භවය කියලා. ඒකට කියන්නේ භව තණ්හා කියලා. ඒ භවයට හේතුනේ මොකද්ද? ඒ භවයට හේතුනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අර ඇහැට රූපය පතිත නාස්තාවේදී ඒ තිමිත ස්වභාවය මේ මොහොතේ ඒ විදිහටම තියෙනවායි කියලා මෙන්න මේ ස්පර්ශ සමුදය අන්තයේ තියෙන නොදෙනීම අවිද්‍යාව. ඇහැට දැකපු රූපය අපට නිරුද්ධ වෙලා නැහැ. කනට හවු ශබ්දය නිරුද්ධ වෙලා නැහැ. ඕන වෙලාවක එක මතක් කරලා ගන්න පුළුවන්. අවදීන් ඉන්න වෙලාවට විතරක් නෙවෙයි. රාත්‍රී නිින්දෙදි වෙන්නේ අර ස්පර්ශ සමුදයන්ගේ මතකෙ ටික ඔක්කොම ආයේ ප්ලේ වෙන්න ගන්නවා. අපේ ශ්‍රී ලංකාව විබදිත ගෙදර, ගෙදර ඉස්සරහ තියෙන රබුටංග, අල්ලපු ගෙදර හිටිය රත්ති, එළදෙන, ගමේ තියෙන පරණ වාහන ඔක්කොම තාම තමගේ මතකයේ තියෙනවා. ඒ ආයතන සීල කවුරුවත් මේ ගිහලා නැහැ. ඒ ඔක්කොම රාත්‍රියේ නිින්දේදී ඔබට මොන වෙනවද? ඒ කවුරුවත් මේ ගිහලා නැහැ. ඇයි? මේ ඔක්කොම ෆයිල් එක අපේ කම්පියුටරේ තියෙන පොඩ්ඩක් මිනිමයිස් කරලා පළයට දාන්න තියෙනවා. ඕන ඉලක්ක ඉස්සරහට ගන්න. ඒ ගන්නේ රාත්‍රියේ නිින්දේදී. ඒ රාත්‍රියේ නිදිද ගන්නෙ මේ ආත්ම භාවයේ ෆයිල්ස් ටික විතරයි. මිනිමයිස් කරපුව විතරයි. නමුත් මරණාසන්නේ චුති චිත්තයට ආසන වෙනකොට පින්නතුනි මුළු සංසාර ගමනෙම තියෙන ෆයිල්ස් ටික ඔක්කොම එක ස්ක්‍රීන් එකට එනවා. එතකොට මේ මොලේ ධාරිතාව විතරක් නෙවෙයි පින්නතුනි. අද අපි හිතන් ඉන්නේ විද්‍යාවට අනුව මතකයේ තියෙන මොලේ, මොලේ තියෙන ටික අනුවයි මතක් වෙන්නේ කියලා නේ. පින්නතුන අතීතයේ කල්ප ගණන්ගේ ඥානයත් එක්ක තියෙන දේවල් සති කියන චෛතසිකයේ ලක්ෂණයක් විදියට ඕන මතකෙට එන්න පුළුවන්. මතකෙට එහෙම නෙවෙයි පින්නතුන ගැටලුව. අවිඥානාදී ප්‍රාමී රහතන් වහන්සේ කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කල්ප ගණන් අතීතයේ මතක දේවල් මතක කරගන්න පුළුවන්. ඒක සති චෛතසිකයේ තියෙන ලක්ෂණයක්. මතක් වීම නෙවෙයි ගැටලුව පින්නතනි. මතකේ නෙවෙයි අකුසලයේ කියලා කියන්නේ. මතකේ නෙවෙයි අපේ තියෙන දුර්වලතාවය කියලා කියන්නේ. මොකක්ද අපේ දුර්වලතාවය කියලා කියන්නේ? ඒ යමක් මතක් කරනකොට අපි හිතනවා නම් ඒ දේ මේ මොහොතේ කොහේ හරි ලෝකේ තියෙනවා කියලා, අන්න ඒක අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කල්ප ගණන් අතීතයේ විතරක් නෙවෙයි පින්නතනි. මේ මොහොතේ ඔබේ හැට පේන රූපයක් තියෙනවා නම් ඔබ දැන් රූපය දිහා බලාගෙන ඉන්නේ. මේ මොහොතේ අහන ශබ්දයක් තියෙනවනේ. අන්න ඒ රූපයේ ශබ්දය දෙකක් පින්නතනි. අර කල්ප ගානක දේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. ඔබ අතීතයේ දෙයක් යමක් සිහිපත් කරන කොටත් ඒ සිහිකරන ඔබේ මනෝවිඤ්ඤාණය මේ වෙලාවේ ඔබේ ඇසට දකින්න රූපය ඔබ තේරුම් ගන්නෙත් මනෝවිඤ්ඤාණය. හැබැයි පිනුතර අරදා තේරුම් ගන්න එපා. මෙහෙම කිව්ව ගමම ඔබට හිතෙන එහෙනම් සිත විතරයි තියෙන්නේ. මේ හිතයි ඔක්කොම කියලා හිතනවා. එහෙම හිතුවට දුක නිදහස් වෙන්න බෑ. එහෙම හිතුවත් වැඩිම වශයෙන් ඔබට අරුපාචර බ්‍රහ්මලෝකයට යන්න පුළුවන්. රූපේ නිරුද්ධ කරලා අරුපාචර බ්‍රහ්මලෝකයට යන්න පුළුවන්. එන් එහාට යන්න බෑ. එහෙනම් මේ නාම රූප දෙකම එක තැන නිරුද්ධ වෙන ඕන පින්නතුනි. යත්ත නාමංච රූපංච අසේ සංකුරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සා චිත්තේ ජඩං කියන මෙන්න මෙතෙන්ද. ප්‍රඥාවේ ඉහළම සාක්ෂාත්කරණය කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දැකලා ඇහැට වර්ණ රූපය පතිත වෙන වර්තමාන මොහොතෙහි ඇස රූපය චක්කු විඥාන ආදී මේ කාරණා ගාන වර්තමානයේ තුර ක්‍රියාත්මක වෙනවා. ඒක ඇති වෙලා දැන් ඇහෙන් රූපයක් දකිනවා නම් ඇස රූපය ඊළඟ චක්කු විඥානෙ චක්කු සංපස්සේ චක්කු සංස්කාර වේදනාව රූප සංඥාව රූප සංකේතනා රූප සංහා රූප විතක්ක රූප විචාර ආදී මේ අවස්ථා ගානක් අපේ මුලින් පසුබල යනවා. විපාක මට්ටේ මෙම ගන්නව නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මිස්කන්ධ පංචකයම මුලින් හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධාන් පස්සේ ඊට පස්සේ විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ටික ඔක්කොම නිරුද්ධ වුණාට පස්සේ අන්නේ නිරුද්ධ වෙච්ච දේ පාදක කරගෙන මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවෙන් තමයි අපි යමක් දැනගන්නේ. ඒ නිසා අපි යම් තාක් ජීවිතයේ සැපත් දුකක් කියලා වින්දනම් අපි යමක් හඳුනාගත්තනම් යමක් කෙනෙක් එක සාකච්ඡා කරා නම් කිසියම් කෙනෙක් විවේචනය කරා නම් කිසියම් කෙනෙක් ගැන ගුණකථනයක් කරා නම් ඒ ඔක්කොම කලේ පින්නතුනේ මනංච පටිච්ච රූපේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවේ. ඒ කිසිදු අවස්ථාවක ඊට පාදක වෙච්ච රූපය පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. සම්පූර්ණ නිරෝධයක මොහොතක තමයි අපි මේ ජීවිතේ මේ සියල්ලක්ම කරගෙන තියෙන්නේ. වැඩි දෙයක් තියා ඔබේ දරුවෙක් තුරුළු කරගෙන ඒ දරුවාට ඔබේ උණුසුම දුන්නා නම් ඒ උණුසුම දීපු අවස්ථාවේදී ඔබට යම්සි කායික දෙයක් දැනුණා ඒ දැනෙච්චදී ඔබ තේරුම් ගත්ත අවස්ථාවක් වෙනුතුන මනෝවිඤ්ඤාණ අවස්ථාව. මෙන්න මේක තේරුම් නොගෙන ඒක තේරෙන අවස්ථාවේදී රූපයත් එක්ක එකට ගැටගැහෙලා හිටියනම් රූපේ නිරුද්ධුණා කියලා හිතුවත් මේ නිත්‍ය වශයෙන් තියෙන හිතකින් මම මේක සිහි කරන්න කියලා හිතුවනම් අන්නේ අවස්ථාවේ අපි කුමන දේ කළත් අපුඤ්ඤාද සංකරස් කරත් පුඤ්ඤාද සංකරස් කරත් ආනන්දාද සංකරස් කරත් ඒ සියලුම සංස්කාර ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාර. මේ සංසාරික සර්කල් එක තුලම ඉඳගෙන තමයි මේ සියලුම දේ අපි කරන්නේ. මේ සර්කල් එකේ හිටියා කියලා කියන්නේ පින්නතුනි අපට සුගතියට යන්න පුළුවන්. නමුත් ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්න බෑ අපට. ඇයි ඒක හේතුව? අවිද්‍යා සහගතව සංස්කාර රැස් කරා නම් සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී මේ පටිසම්පාදංග 12ම පසුකල යනවා පින්නතුනි. මග කොහෙවත් නැවතුම් සලකුණු නැහැ. ස්ටොප් සයින්ස් නැහැ මග. ඊතරම් වේගෙන් හිත මේක යනවා. ඊට පස්සේ තමයි සංවර වෙනවා නම් සංවර වෙන තිනී. ඊට පස්සේ සිතකින් ප්‍රඥාවෙන් බලන මොහොතයි ටික වෙලා සංවර වෙන්න පුළුවන්. ආය අවිද්‍යාවෙන් අසති යමනසිකාරණ කීටියොත් ආය අර මුල් මට්ටමට වැටෙනවා. එතකොට අන්නේ අවිද්‍යාවෙන් ඉන්න වෙලාව අඩු කර කර සතිමත් බව දිනු කිරීම තමයි ධර්මයේ පුහුණු කිරීම කියලා කියන්නේ. පින්නුතුණන්නේ සඳහන් වෙන මේ දර්ශන අවශ්‍ය වෙනවා. ඇහැට රූපයක් පේනකොටම තමන් දක්ෂ වෙන්නට ඕන. මේ වෙලාවේ රූපේ ඉතුරු නැතුවම නිරදේලා තියෙන්නේ. අන්න එහෙම දර්ශනින් ඉන කෙනා තමයි යත්ත පටවේච ආකෝච තේජෝ වායෝ නදාදති කියලා කියන්නේ. එතනත් තාමේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපවල යගේ හිත ඒ මොහොතේ බැසගෙන නැහැ. ඔහු බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වුණා කියන වරදවා තේරුම් ගන්න එපා. මේ දරුවෝ ටික ගෙදර දාලා කැලේකට යන එකයි කියලා හිතන්න එපා. ඒකද මේ කියන්නේ. මේ ගෙදර ඒ ඈතක සම්මන්තා යුතුයකණ්ඩික කරන ගමම්ම දුකේ නිදහසන ක්‍රමයක් මේ බුදුහාම දේශනා කළේ. මේක සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මිකව මානසිකව කරන වැඩ පිළිවෙලක් මේක. එදා සුද්ධෝදන රජතුමා නිවන් දැක්කේ රජ කෙනෙක් පස්සෙන් ඉන්නකොට. රජකම උසලද්දිම රහත්තුනේ අවසාන මොහොතේ. ඒ නිසා බඩු බාණ්ඩක් ගැනීමක් නෙමෙයි මේ කියන්නේ. ඒ සඳහා මනසින් තියෙන අවිද්‍යාව සහගත ඇලීම දුරු කිරීමයි මේ කියන්නේ. එතකොට එකාතකින් මේ රූපේ නිදහසන ගමන් අපි අනිත් පැත්තෙන් තේරුම් ගන්නට ඕන. ඒ රූපේ තේරුම් ගැනීමට පාදක වෙච්ච මේ මනස පැත්ත, නාමයේ පැත්ත. නැත්තම් පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. වෙනත් විදිහකින් කියනවා නම් පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය ඒකාගතා. සමජිත සාධාරණ හත විදිහට කියනවා නම් හතයි. නැත්නම් සූත්‍ර පිටකයේ විදිහට කියනවා නම් මේ නාමයන්තයේ තියෙන කරුණ පහ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර සහ අනිත් පැත්තෙන් විඥානය. එතකොට මෙන්න මේ චිත්ත චෛතසික ටික තමයි අත්‍යවම පිනොතන අපේ ජීවිතය කියලා කියන්නේ. හැබැයි රූපයක් නැහැ කියන්නේ නැහැ. රූපස්කන්ධයක් තියෙනවා. කර්ම දායාදයක් විදියට ලැබෙන රූපයක් අපි අසුරු කරනවා. ඒකෙන් තමයි අපිට මේ වර්ණ රූපේ පේන්නේ. රූපයක් නැත්නම් වර්ණයක් පේන්නේ නැහැ අපට. රූපයක් නැත්නම් ශබ්දයක් එන්නේ නැහැ අපට. රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න මේ ඔක්කොම කරන් රූපය අසුරු කරගෙන. රූපය ඇසෙන් දකින්න පුළුවන් පින්නතුනි. හැබැයි ඇසෙන් රූපය දැනගන්න බෑ. කනෙන් ශබ්දය අහන්න පුළුවන්. හැබැයි කනින් ශබ්දය දැනගන්න බෑ පිනුතුනි. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ න පංචේ විඥානේ හේකින්ච ධම්මං පටිවිඥානාති අඤ්ඤතර අභිනිපාතමත්තා. We are unable to recognize anything through five consciousnesses just contact. Contact වෙන මට්ටමේදී මුල් ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක ලැබෙනවා. ඒක නිතරම තේරුම් ගන්න මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී තියෙන වැදගත්ම දේ තමයි ඊට පාදක වෙච්ච රූපයේ මුල් අවස්ථාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගිහලා තියෙන්නේ. ତେර මෙන්න මෙතෙන්ට හරියටම සිහි පිටුවක් ගත්තොත් අපි පින්නතුනේ. මොකද වෙන්නේ? අර අවිඥායත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්පාදයෙන් අපිට ඉවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. With the complete cessation of ignorance, mental formations cease. With the complete cessation of mental formations, which consists with ignorance, we are able to overcome consciousness. එතකොට පින්නතුනි මෙන්න මෙතනදිම තියෙන ප්‍රධානතම දෙයක් තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥානක නිස්සද්ද පංචකේ. මේ හැම වචනයක්ම පින්නතුනි තම වැඩයක්. ඇයි වැඩගත් කියලා කියන්නේ? මේ කිසිම එකකට පින්නතුනි තනි ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. තනි ඩෙෆිනිෂන් එක වෙනත් භාෂාවකින් දෙන්නත් බෑ. මේක මුලින් කියලා තියෙන අඩුවානේ පාලි භාෂාවෙන්වත් දෙන්න බෑ වෙනතට. දැන් විඥානයේ කියන ඔබෙන් ඔබ මගෙන් අහුවත් උත්තරයක් කෙනෙක් කියන කුලං කොන්ෂස්නස් එක වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න බෑ කියලා. ඒක අපි එහෙම කියලා කියමු. වෙන භාෂාවකින් නෙවෙයි පින්නතුනි, පාලි භාෂාවෙන් විස්තර කරන්නේ. අහං විඥානං දේසි සාමි කියන මට පාලියෙන් විස්තර කරන්න පුළුවන්. ඒ විස්තර කරන් මට තනි ඩෙෆිනිෂන් එකක් විඥාන නැත්තම් කොන්ෂස්නස් කියන එකට කියන්න බෑ. ඇයි ඒකට හේතුව? ඒ විඥානය කියන තනි පදය පින්නතුනි, එක තැනක තියෙන විපාක මට්ටමේ අර්ථය, එක තැනක තියෙන දුක්ඛ සත්‍යයටයි තී නැත්නම් දුක සමුදය සත්‍යයටයි එක. එක තැනක තියෙන දුක නිරෝධයටයි එක. එක තැනක තියෙන මාර්ග සත්‍යයටයි එක. ඒ නිසා තමයි එක තැනක බුදුරජාණන් වහන්සේ විඥානං පරිඥයන් කියලා තියෙනවා. එක තැනක විඥානං විඥානං පහදබම් කියලා තියෙනවා. එක තැනක විඥානං සච්චිකතබම් කියලා තියෙනවා. එක තැනක විඥානං භාවය තමයි කියලා තියෙනවා. චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. අන්න ඒ නිසා පින්නතුනි විඤ්ඤාව ගත්තත්, සංඥාව ගත්තත්, සංකාරය ගත්තත් මේ හැම පදයක්ම පින්නතුනි තේරුම කියන්නට ඕනේ තියෙන තැන අනුව සිටුේෂන් එකත් එක්ක. මෙන්න මේ ටික තමයි අපි කල්යාණ මිත්‍රයන් විසින් නිරාකරණය කරගන්න පින්නතුනි. මෙන්න මෙතෙන්ට තමයි අපි නිහතමානී වෙන්නට ඕනේ. මෙන්න මේ තේරුම් ගැනීම මෙතන මිස් වුණා තියෙන පින්නතනේ. අපිට මිස් වෙන්නේ මේ ජීවිතය විතරක් නෙවෙයි, අපට හිමි වෙන්නේ මුළු සම්බුද්ධෝත්පාද කාලයක් පින්නතන. අපි දන්නේ අපිට ඊළඟ අත්භාවය කොයි තැනක බෙදෙන සිද්ධ වෙයිද කියලා. ආයතනෙට කල්ප ගානකට බුද්ධ කියන වචනේවත් අපට නොයසෙන්න පුළුවන්. අනේ නිසා තව එක දවසක් ජීවිතේ ජීවත් වුණා මෙන්න මේ කරුණට ගිතාව මනවෙන් තේරුම් ගන්න අපි දක්ෂ වෙන්න ඕන පින්නතනි. මෙන්න මේක තමයි නියම අධ්‍යාපනය කියලා කියන්නේ. අපි හැම අධ්‍යාපනය කියලා කියන්නේ පින්නතුනි, අපි අධ්‍යාපනය තුළින් අපේ මනස ඉහළම පිරිසිදු වෙන්නට ඕන. අපේ තියෙන රාග ද්වේෂ මොහ කියන මේ අකුසල් ඉහළම ලෙස අපේ ප්‍රහිණ කරන්නට අපි උපරිම ශක්තිය යොදන්නට ඕන. මේක තමයි අධ්‍යාපනයේ තියෙන හැබෑ ප්‍රතිඵලය කියලා කියන්නේ. එහෙදී බුදුරජාණන් වහන්සේ අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිඵලය අභිඥා කියලා සූත්‍රයෙන් දේශනා කළා. අභිඥා කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය 4 වෙනි නිපාතයේ. අභිඥා සූත්‍රය. ඒක පිනුතුනි කියවලා බලන්න ගිහිල්ලා. බුද්ධිමත් කෙනෙක් විසින් කරන්න ඕන දේ. ඔබ ඇත්තටම උගත් කෙනෙක් කියලා කියන්න කැමති නම්, උගත් කෙනෙක් කියලා නෙවෙයි ඇත්තටම ඔබ බුද්ධිමත් කෙනෙක් කියලා අනිත් අය කියනවට කැමති නම්, මෙන්න ඔබේ ළඟ උපයා ගන්නට ඕන කාරණා. මොනවද? අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. නොනිත කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥානෙ යමක් දැනගන්න ඕන නම් මොකද දැනගන්නට ඕන? අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහ ධම්මා. නොනිත කෙනෙක් විසින් යමක් ප්‍රහිණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහිණ කරන්න තියෙන්නේ? අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවය ධම්මා. නොනති කෙනෙක් විසින් භාවනා කරන්න තියනවා නම් වඩන්න තියනවා නම් මොකද වඩන්න තියෙන්නේ? අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකා ධම්මා. නොනති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන්න තියනවා නම් මොකද සාක්ෂාත් කරන්න තියෙන්නේ? නොනති කෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා as a wise person we should understand with our supramundane knowledge is that understanding the five aggregates panchaskandhe naththam panchaparaskandhe therum ganima thamai ihala madhyapane kiyala kiyanne buddha dahame there are some things we should be overcome by the supramundane knowledge are that ignorance and the process of becoming. නොනති කෙනෙක් විසින් තම විශේෂම ඥාණයෙන් යමක් ප්‍රහීණ කරන්න තියනවා නම් මොකද ඒ ප්‍රහීණ කරන්න ඕන? ඒ තමයි අවිද්‍යාව හා භව තණ්හාව. මොකද අවිද්‍යාව කියලා කියන්නේ තමන්ගේ ඇහැට රූපයක් පේනකොටම ඒක නිරුද්ධ වෙච්ච රූපයක් කියලා බලන එක. ඒ බලනවා එකම ඒ බලන මනස තත්ත්ව විපස්සතිය මනෝවිඥානයත් දිගටම දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේතු වැඩි කල්ලි හටගෙන හේතු නිරෝධෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකින එක. මෙන්න මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාවට තමයි අපදාන සෝවිනී පඤ්ඤා කියලා කියන්නේ. ඔබේ ඉස්කෝලේ බෝඩ් එකේ ගහලා තියෙනත් පුළුවන් මේ අපදාන සෝවිනී පඤ්ඤා කියලා. මෙන්න මේක තමයි මේ කියන්නේ. මේ ප්‍රඥාවත් එක්කම මේ අවිද්‍යාව දුරු වීමත් එක්කම ඊට සමගාමී යන්නේ මොකද්ද? භව තණ්හාව දුරු වෙනවා. The process of becoming. ඒ කියන්නේ අපවට මේ වෙලාවේ ලෝකයක් තියෙනවා කියලා අපි හිතන් ඉඳීම. මේක සම්මුති සත්‍යනෝ හරි පින්නතුනි. මේක සුගතිගාමි වෙන බාධාවක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේක තේරුම් ගන්න බැරි නම් පැත්තකට දාන කමන්නේ නැහැ. ඔබට ඊළඟ අත්භාවේ මනස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට හරි යන්න පුළුවන්. මේක නොදැනගත්ත කෙනෙක් ගැටලුවක් නැහැ. හැබැයි ඔබ දුකෙන් නිදහස් වෙන කැමති නම් මෙන්න මේ සත්‍ය සත්‍ය ලෙසම තේරුම් ගන්නට ඕන. මොකද ඒ තමයි මේ විලාසේ මේ පේන ලෝකය නැති ලෝකයක් කියන්නේ නැහැ. මේ පේන ලෝකයේ මීට සල්ප මොහොතක කලින් නිරුද්ධ වෙච්ච ලෝකයේ මේකේ රිෆ්ලෙක්ෂන් එකක් ඉදෙන මේ පේන. ඔබ කෑමක් කනකොට ඒ කෑම කටියේ රස දැනෙනකොට උදාහරණයක් විදිහට කියනවා නම් මේ සිද්ධියට කටේ කෑම රස විඳිනකොටම ඔබට දැනෙන්නේ හිතන්නේ මේ පිඟාන කියන කැමේ රහ එන්නේ කියලා නේද? ඇත්තටම මේ මොහොතේ රස එන්නේ පිඟාන කියන කැමද? මේ මොහොතේ දැන් රසට පාදක වුණ කැමර ආහාර ටික තියෙන කටේ. ඒක පිඟාන කියන කැමේ කියලා ගන්න බෑ. එතකොට මේ මොහොතේ රස දැනෙනව නම් ඒ රසට පාදක වෙච්ච කැම ටික තියෙන කටේ මේ මොහොතේ. ඒ වගේ මේක දැනෙන මොහොත තමයි ඇත්තටම රස කියලා කියන්නේ. ජීව විඥානයත් නෙවෙයි මනෝ විඥාන කියන අවස්ථාව ඒකත් තා පියවර ගන්න පසුකල ගිහිලා තියෙනවා. එතකොට අපිට මේ පේන එක පේනතුනේ මේ පේන ලෝකේ හරියට අර ප්ලේට් එකේ තියෙන කැම ටික වගේ. අපි හිතන් ඉන්නේ මේ මොහොතේ පේන ටික තමයි මේ අත්විඳින්නේ කියලා. මේ මොහොතේ ඇහැට දකින කනට අහන ලෝකේ අත්විඳිනවා කියලා හිතාගෙන ඉන්න එකයි කටට කෑමක් රස දැනෙනකොට ඒ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑම ටිකයි කියලා හිතන් ඉන්න එකයි දෙකම සමානයි. ඔබ කෑම පිඟානේ කෑම දාගෙන කනකොට නිතරම හිතන්නේ කෑම රස දැනෙන්නේ පිඟාන තියෙන කෑම කියලානේ. ඇත්තටම මේ මොහොතේ දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? මේ මොහොතේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටිකනේ. හැබැයි ඔබට මේක කියනකම් කවදාවත් ජීවිතේ හිතලා තියෙනවද ඔබ? නිකමුණක් කල්පනා කරලා බලන්න. ඔබ කෑමක් රස විඳින වෙලාවෙකදී ඔබට හිතලා තියෙන දර කටේ අර කැලත් එක මිශ්‍ර වෙලා තියෙන කෑම ටික. නිකමුණක් කල්පනාවක් තියෙන්නේ. අනේ මේ කෑම ටික හරි රසයි කියලා කාට හරි කට ඇරලා පෙන්වුවොත් කොහමද? ඔබ නිතරම පෙන්වන්නේ මෙන්න මේ පිඟානේ තියෙන කැම ටික රහයි කියලා පිඟානට ඇඟිලි දික් කරන ඔබනි. ඇත්තටම කැම ටිකේ රස තියෙන කැම ටිකේ ලස්සන පෙන්වන්න ඕන කඩරල පෙන්වන්න. අනේ මං හරි රස කැමක් දැම් මේ කන්නේ බලන්න ලස්සන කියලා කඩතරල පෙන්වන්න. අන්නේ වගේමයි තියෙනතුනි අපි මේ ඇසෙන් රූපයක් දැකලා හඳුනාගත්තා කියලා කියන්නේ. කනෙන් ශබ්දයක් කල හඳුනාගත්තා කියලා කියන්නේ පිනතුනේ මොකද්ද? මේ මනෝවිඤ්ඤාණ අවස්ථාව. අන්නේ මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව දැනගත්තොත් පිනතුනේ අපට අපි ඒකට ආසා කරන්නේ නැහැ. හැබැයි අපිට රස විඳින්න පුළුවන්. මේ ප්‍රඥාවත් එක්ක රස විඳිනකට බාධාවක් නැහැ. වරදා තේරුම් ගන්න එපා. මේක තේරුම් ගත්තට පස්සේ රස නොදෙණියන්නේ නැහැ. රස දැනෙනවා. හැබැයි තෘෂ්ණා නොකර රස විඳින්න පුළුවන්. දැන් අපි රස විඳින්නේ තෘෂ්ණාවත් එක්ක. පින්නතුනි, ඒ අර අපි මේකේ යථාර්ථය දන්නේ නැති නිසා. එතකොට මේකේ යථාර්ථය අපිට හරියට දැනෙනවා නම් අපට එදාට තෘෂ්ණාව දුරු කළ මේ ලෝකයට ඇසුරු කරන්න පුළුවන් පින්නතුනි. මෙන්න මෙතෙන්ට ප්‍රඥාව වෙන එක තමයි අවිද්‍යාව හා භව තණ්හාව දුරු කිරීම කියලා කියන්නේ. නොනැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් පුහුණු කරන්න තියනවා නම්, ප්‍රැක්ටිස් කරන්න තියනවා නම්, ඒ මොකද්ද? ඒ තමයි සමත විදර්ශනා දෙක. සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් ඔබ දවසට කොච්චර කාලයක් කැප කරනවද? වෙනත් විදිහකින් කියනවා නම්, මෛත්‍රී භාවනාවටත් සතිපට්ඨානයටත් ඔබ දවසට කොච්චර කාලයක් කැප කරනවාද කියන ප්‍රශ්නෙට උත්තරය තමයි ඔබ ඔබේ ජීවිතය සඳහා කොච්චර උදව් කරගෙන තියනවද? ඔබ ඔබේ ජීවිතයට ඇත්තටම කොච්චර ආදරය කළ තියේද, කොච්චර උදව් කරගෙන තියනවාද කියලා බලන්න සයින් එක තමයි, සලකුණ තමයි සමත විදර්ශනා දෙකේ එකතුව. නැත්තම් දවසට කොච්චර ඔබ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරලා තියනවද? මෙන්න ඔබේ වෙල්ත් එක, ඔබේ ධනය මේක, ඔබේ ප්‍රොපර්ටි එක මේක, ඔබේ උපාධියවත්, ඔබේ දරුවගේ අධ්‍යාපනයවත්, ගෙදර තියෙන බඩු මුට්ටු ටිකවත්, බැංකු පොතේ තියෙන සල්ලි ටිකවත් ඔබේ කීර්තියවත් නෙමෙයි පින්නතුනි. ඔබේ හැබෑ ධනය කියලා කියන්නේ ඔබ දවසට කොච්චර නම් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවාද කියන කාරණා. වෙනත් විදිහකින් කියනවා නම්, ඉතාම සරල විදිහට කියනවා නම්, ඔබ දවසට කොච්චර කාලයක් ආනාපාන සතිය පුහුණු කරනවාද කියන කාරණේ. මයින්ඩ්ෆුල්නස් එක ඔබේ බ්‍රීදින් එකට, බ්‍රෙත් එකට කොච්චර එකතු කරලා තියනවාද කියන කාරණේ. අන්නේ යාළුවා, කොච්චර ඔබට පිහිට වෙනවාද කියලා බලා ගන්න පුළුවන් ඔබ ලෙඩ වෙලා එක්තැන් වෙච්ච මොහොතක. ඔබේ දරුවන්ට උදව් කරන්න බෑ ඒ වලට. ඔබේ දරුවා වෛද්‍යවරයෙකු වුණත් යාට උදව් කරන්න බෑ. ඔබට ඒ වෙලේ ලැප්ටොප් එකේ ෆෝන් එකේ දියම් බලලා සතුටු වෙන්න බෑ. සතුටු වෙන්න තියා මේ ෆෝන් එකෙන් අතින් උස්සල කන ළඟට තියාගන්නත් බැරි වෙනවා වෙනතුනි. හැබැයි ඔබ හුස්ම ගන්නවා. අන්නේ හුස්මට කලින් මේ මයින්ඩ්ෆුල්නස් එක එකතු කරලා තිබුණා නම්, ප්‍රැක්ටිස් කරලා තිබුණා නම්, එදාට ඔබට මුළු ලෝකයක් නැති වුණත් ඔබ අවසාන මොහොතේ සිහියෙන් ඉන්නේ, අවසාන මොහොතේ ඔබ නිවන් මාර්ග වඩමින් ඉන්නේ. ඒ අවසාන මොහොතේන සිටවිල්ල යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා දකින්න දක්ෂනෝතින්. ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදීහි අනිත්‍යතාවයේ ඒ මොහතේහි ආනාපානසති භාවනාවත් එක්ක අනිච්ඡානුපස්සී විහෙරති අස්සසි සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සී විහෙරති පස්සසි සාමීති සික්ඛති. විරාගානුපස්සී විහෙරති අස්සසි සාමීති සික්ඛති. විරාගානුපස්සී විහෙරති පස්සසි සාමීති සික්ඛති. නිරෝධානුපස්සී විහෙරති අස්සසි සාමීති සික්ඛති. නිරෝධානුපස්සී විහෙරති පස්සසි සාමීති සික්ඛති. අවසාන වශයෙන් අපි පටිනිස්සග්ගානුපස්සී විහෙරති අස්සසි සාමීති සික්ඛති පස්සසි සාමීති සික්ඛති. සීලම ලෝකෙ නිදහස් වීම දකිමින් සතිමත්ව ආස්වාස ප්‍රසවාස කරමින් ඉන්නේ. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පාටිගං රූප සංඥංච එත්තේ සාචිද්ද තේජහං. සියලුම දුක් කම්කටොළු වලින් නිදහස් වෙන මාවත එකතකින් රූපයන්තෙන් නිදහස් වෙනවා, අනෙත් අතින් නාමයන්තෙන් නිදහස් වෙනවා. පාටිග සංඥාවෙන් රූපෙන් මෙස්සයලගේම නිදහස් වීම තමයි මේ අනිත්‍යතාවය බලමින් ඒ ඒ මොහොතේ හේතු ඇති කල්ලි මේ හේතු ප්‍රතිඵලය හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනා කියලා දකිමින් අපට ආනාපාන සතියත් එක්ක ඉන්න පුළුවන් නම් අන්නේ හිතේ පමණට අපි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවා. මෙලව ඉපදීච්ච නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් ඒ තමයි විද්‍යා විමුක්තිය. As a wise person who was born in this world, the highest qualities that we can realize are those knowledge and liberation, vidya vimuktiya. Pinnuthune menne meka thama bauddha adhyapane. Meka ara Socrates la kiyapu philosophia naththam Law of wisdom කියන එකට වඩා හාත්පසින් ගැඹුරට ගිහිපෝ මුළු සංසාර චක්‍රයම නිදහසෙන මාතයි මේ ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සිය ඥාණයෙන් අවබෝධ කරගෙන අප වෙනුවෙන් දායාද කළ දීලා තියෙනවා. මෙන්න මේ දර්ශනය තේරුම් ගැනීම තමයි පිනතුණි ඇත්තටම අපේ අම්මට තාත්තට කරන ලොකුම කෘතඥතාවය. මේ දර්ශනේ සාක්ෂාත් කිරීම තමයි අපි ගිය පාසලට ලබා දෙන ලොකුම ගෞරවය. එදාට ඔබට මම ගියේ අහවල් පාසලද කියලා කියන්න අවශ්‍ය නැහැ. ඔබ හොයාගෙන දැන් පාසලේ ඉන්න ගුරුවරු විදුහල්පතිවරු ශිෂ්‍ය වෙන ඔබ හොයාගෙන ඉස්කෝලට එක්කන් යන්න. අද අපට ඉස්කෝලේ නිසා බැබලෙන්න ඕන. නමුත් ධර්මය අපි සාක්ෂාත් කර දවසට අප නිසා පාසල බබලනවා. අප නිසා අපේ අම්මා තාත්තා බබලනවා. අප නිසා අප උපන් භූමිය බබලනවා. අප නිසා අප උපන් මාතෘ භූමිය බබලනවා පින්නතුනි. අන්න එවැනි මට්ටමට අප ඔසවා තබන්නේ මේ ධර්මයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අනාවරණය කළේ. එදාට මේ මනුලොව විතරක් නෙවෙයි පිනතුනි. එදාට අපි මේ යන මොහොතේ අපේ කෙස් ටික අරගෙන යන දෙවිවරු ධාතු කරඬු අරගෙන බලාගෙන ඉන්නවා. අපේ කෙස් ටිකක් ඔහුගේ ධාතු කරඬුවේ තියෙන අරන් ගිහලා දිව්‍ය ලෝකෙ තියලා වඳින්න. එදාට අපි පාවිච්චි කරන ඇඳුම් අරගෙන ගිහිල්ලා ලෝකෙ මිනිස්සු චෛත්‍ය හදලා වන්දනා කරනවා. අද අප මේ ගිහිපු දවසට අපේ ඇඳුම් ටික බඩු ටික කවුරුත් පිළිගන්න සූදානම් නැහැ. ඒව ඉක්මනට මෙලියට දානවා. පාවිච්චි කරපු බඩු ටික විතරක් නෙවෙයි අපේ ශරීරයත් මිය ගිහිල්ලා පෑ ගන්න ඇති ඒ ඉක්මනටම ගෙදර පිටත් කරනවා. අඩු මාසෙන් මිය ගිහිල්ලා ෆියුනරල් එක වෙනකන්වත් අපේ දේහ ගෙදර තියාගන්නේ නැහැ. අපේ මහදපු ගෙදර අපේම දරුවන් අපේම සල්ලි ටික ගෙදර තියෙන්නේ. අපේම සල්ලි වලින් මේ ආදාහ නැත් කරන්නේ. එහෙම කරද්දිවත් අඩු ගානේ අවසන් කටයුතු වෙනකම්වත් අපේ මරණය අපේ මේ ශරීරයේ ගෙදර තියාගන්න අපේ ඥාතීන් සූදානම් නැහැ පිනතුනි. එහෙනම් අපි ඇත්තටම අපි අපට උදව් කරගෙනද තියෙන්නේ? අපි අපට සලකලාද තියෙන්නේ? පින්නතනි මෙන්න මෙවැනි අසරණ ජීවිත ගත කරන අපට අපේ ඒ අසරණ බවේ මුදවලා අපව ඉහළම තලයට ඔසවා තබන්නටයි බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් ඇස් ඉස් මස්ලේ දන් දීලා මේ ක්‍රියා කළ තියෙන්නේ. අන්න එවැනි සද්ධර්මයක් තමයි ඔබේ දේශමන් වලින් මේ අහන්නේ. මේක තමයි සවනානුත්තරී කියලා කියන්නේ. ඉතින් මේ දහම අපට මිස් වුණොත් අපේ ජීවිත කාලේ කොයිතරම් අභාග්‍යද පින්නතනි. එනිසා මෙවැනි වටිනා සද්ධර්මයක් අපට තිබෙද්දී අපට මුළු ලෝකයක් ලැබුණා වගේ පිනතුනි. මුළු ලෝකෙම සාක්ෂිදරණයක්ම ලැබුණා වගේ මේ වටිනා දර්ශනය ධර්මයක් අපි හමුවේ මේ තියාගෙන අපි ඉන්නේ. ඒ නිසා ඒ ධර්මෙන් අපි උපරිම ඵල නෙලා ගන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට සියලුම දක්ෂතාවයන් සියලුම පින සියලුම හේතු සම්පත් තියෙන පිනතුන ඔබ හැම දෙනෙක්ම. ඒ ගැන බොහොම සතුටු වෙන්න. හැබැයි ඒ සඳහා අප්‍රමාදව අමතවදන් කියපු විදිහට අප්‍රමාදව කටයුතු කරන්න ඕන. ඉස්කෝලේ බෝඩ් එකේ තිබ්බට විතරක් නෑ. අප්‍රමාදව අමතවදන් hatefulness leads to nirvana. ඒ අප්‍රමාදී බව නිවන කරා පෙරගෙන යනවා. ඒ වගේම ප්‍රමාදව මච්චුනෝ පදං ප්‍රමාද භාවයේ අපිව සාමාන්‍ය කෙනෙක් යන විදිහට මරණය කරා රැගෙන යනවා. ඒ නිසා අපි මැරෙන ඉපදී කියන මේ පින්නතුනි අපි පිරිනම් පාන ඉපදී කියන පින්නතුනි අපි මැරෙන ඉපදී කියන නෙවෙයි. අපි මේ කාලේ ඉපදුනේ පිරිනම් පාන කියන එක මතක තියාගන්න. ඒක අපට අවසානයේට යන බැරුව කිසියම් දුරක් අපට යන්න පුළුවන් පින්නතුනි. අඩු ගානේ මුලින්ම තියෙන ක්ලේශ ටිකෙන්වත් පරිණරයන්පත් වෙන්නට ඕන අපි. ඒ සඳහා අපට හැකියාව තියෙනවා පින්නතුනි. අපිට බුද්ධිය, දක්ෂතා, කුසලතා සියල්ලක්ම ඔබ සතු කරගෙන ඉන්නේ. ඒ නිසා ඔබ තුල සත්පුරුෂ ගුණ දහම් ඉහිලීම පවත්වා ගනිමින් මේ දර්ශන ඔබේ ජීවිතයට ඔබ උපරිම ලෙස පුහුණු කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් ප්‍රශ්නෙම තියෙනවා අහන්න පුළුවන්. මෙහෙමයි, ඒක දෙපැත්තට ක්‍රියාත්මක වෙන වැට්ටෙන්න. ඒ මුලින් කියන අංග ටික ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා කියනවා, සංඛාර පත්‍ය අවිද්‍යාව කියලා කියනවා. එතකොට සංඛාර අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා ඊට පස්සේ සංඛාර පත්‍ය විඥානං කියලා කියන විඥාන පත්‍ය සංඛාරං කියලා කියනවා. විඥාන පත්‍ය නාම රූපං කියලා කියන නාම රූප පත්‍ය විඥානං කියලා කියනවා. එතකොට දැන් ආරම්භයේ වශයෙන් ගත්තොතින් මෞකසයේ මුලින් බැසගන්නේ විඥානය. ඒ විඥාන රූප මොකුත් නැහැ. එතකොට විඥානේ බැසගත්තට පස්සේ ඊට අදාළ පරිසරය සකස් වෙනවා, රූපයට එක සකස් වෙනවා. එතකොට රූපයට අනුව නාමය සකස් වෙනවා, නාමයට අනුව රූපය සකස් වෙනවා. මුලින්ම විඥානේ බීජයට අනුව ඒ අර බෑග්ග්‍රවුන්ඩ් එක, ෆිසිකල් බෑග්ග්‍රවුන්ඩ් එක සකස් වෙනවා. ඒක සකස් වුණත් එක්කම මේකෙන් මොටිවේෂන් එකට ලැබෙනවත් එක්කම මේ විඥානයට සාපේක්ෂව තමයි අර රූපයේ සතර මහා භූත රූපෙට ඒක රාසි වෙන්නේ. ඒක කැම ටිකක් ලැබුණ කියලා විතරම කැම ටික මතම මේක යැපෙන්නේ නැහැ. මේක ඩිපෙන්ඩ් වෙන්නේ විඥානය මත. එතකොට විඥානෙන් පෝෂණය ලැබලා භෞතික ටික පෝෂණය වෙනවා. ඊට පස්සේ භෞතික ටිකක් නැවත විඥානට සම්බන්ධ වෙලා විඥානය පෝෂණය වෙන හේතු වෙනවා. අනිත් අංග ටිකත් එහෙම තමයි. නෑ, රූපේ කියනකොට සලයතන අයිති. රූපේ කියවම සලයතන අයිති. නාමය අන්තය ඔබතුමා කියන්නේ නාම රූප, නාම තියෙන රූප තියෙන විඥාන තියෙනවා. හරිද? නාම කියන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර වලට කියන තනි නම නාමය කියන්නේ. එතකොට රූප කියන්නේ සතර මහා භූත රූප බේස් කරගෙන තියෙන එක. ඒ වගේම උපාදාය රූප 24. එතන විඥානය වෙනම තියෙනවා විඥානය කියලා. හැබැයි මේ එකක්වත් වෙන් කරගන්න බෑ. මේ ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ සකස් වීම තේරුම් ගන්න තමයි බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ නුවණින් අපට මේ ටික දේශනා කරන්නේ. මේක හරියට තේ එකක් හදලා අපි අතට දීලා තේ එකේ තියෙන මෙන්න මේ දේවල් කියලා අපිට ලිස්ට් එක කියනවා. අපි කවදාවත් තේ එකක් හදන විදියක් දැකලා නැහැ කියලා කියමුකෝ. එතකොට අපිට කවුරු හරි තේ එකක් ගෙනලා දීලා අපිට කියන ලිස්ට් එක මෙන්න මේකේ තියෙන මේ ටිකේ කියලා. එතකොට ලිස්ට් එක දුන්නට අපිට පුළුවන් තරම් ලිස්ට් එකේ තියෙනවා වෙන් කරන්න. ලිස්ට් එකේ තියෙනවා වෙන් කරන්න බෑ අපිට. ලිස්ට් එක දෙන්නේ ඇයි? දෙන්නේ මේකේ තියෙන මේවා කියලා දැනගන්න අපිට. එතකොට අන්න ඒ වගේම තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ අංග 12ම කිසිම එකක් වෙන් කරගන්න බෑ බාහිරට. ඒ කිසිම එකක් හුදකලාම පැවැත්මක් නැහැ. ඒතර පංචස්කන්ධය මේකටයි යන්නේ. විශේෂයෙන්ම පරිසම්පාද අංග තුළ පංච උපස්කන්ධය මේ පහම එකට යන්නේ. එතකොට මේව කොටස් කර කර වෙන් කළ තියෙන්නේ මේකේ සකස් වීම දැනගෙන මේක නුවණින් තේරුම් අරගෙන මේ දුකෙන් නිදහස් වෙන තමයි දේශනා කළේ තියෙන්නේ. එතකොට අපි මේකේ අර්ථය තමයි තේරුම් ගන්නට ඕන. අර්ථය තේරුම් ගත්තට අපිට මේ කොටස් ටික බාහිරට වෙන් කළා බෙදලා එහෙම දක්වන්න බෑ. මේ ඔක්කොම මේ අංග දෙකක් යම්සි තැනක කියනවා නම් දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ගත්තත් තනි වචනයක් ගත්තා. දැන් අවිද්‍යා කියන පදේ ගත්තත් සංස්කාර ගත්තත් විඥාන ගත්තත් මේ පරිසම්පාදයේ කුමන අංගය ගත්තත් ස්කන්ධ පංචකයම මේ පහම තියෙනවා. එතකොට මේ එකක් තේරුම් ගත්තේ කියන්නේ පංචස්කන්ධයම තේරුම් ගත්ත වෙනවා. මේක තේරුම් ගත්ත කෙනානි සංගටි ඔක්කොම තේරුම් ගත්ත වෙනවා. ඒ නිසා තමයි මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට සූත්‍රය කියන්නේ මේ එකක් තේරුම් ගත්තොත් යහනිවන් දකිනවා කියලා. එකක් තේරුම් ගත්තා කියන්නේ පංචස්කන්ධයම තේරුම් ගත්ත වෙනවා. එහෙකින් මිදුණා කියන්නේ අර පරිසම්පාද අංගටි ඔක්කොමගෙම නිදහසනා කියන එක. ඒ නිසා මේ එක එක අංගයේ තිබුණට ඒ හැම අංගයක්ම අනිත් එකකට සම්බන්ධයි. මේක සම්පූර්ණ වෙන් කළ ගන්නත් බෑ. ඒ වගේ මේ හැම අංගයක් තුළම අනිත් එකේ කරුණුත් යම්කිසි ප්‍රමාණයකින් ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි මේ ඇයි එක නමක් දාන්නේ? ඒ කියන වෙලාවේදී ඒ අංගයේ ලක්ෂණ වැඩිපුර විස්තර කරනවා. ඒ නිසා තමයි මේ එක අංගයක් වෙන් කළ කියන්නේ. මේ එක එක අංගයක එක තැනකදී එකක් ඉස්මතු කරන විදිය ඒකේ තියෙන ලක්ෂණ ටික පෙන්වන තමයි මේ පරිසම්පාදයේ මේ කොටස ඉස්මතු කරලා තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් ඒවා මෙතන නැහැ කියලා. දැන් උදාහරණයක් හැදියට ගත්තොත් ජාති මරණ ගන්න. ජාති කියලා ගන්න. ජාති කියන එක තියෙනවා නේද? අවිද්‍යාවක් තියෙනවා. එතන සංස්කාරයක් තියෙනවා. ජාති කියන එක විතරක් නිකන් නැහැ. සලායතන යම් තැනක තියෙනවා නේද පරිසම්පාදයේ විදියට? එතන තෘෂ්ණාවක් තියෙනවා, එතන අවිද්‍යාවක් තියෙනවා, එතන විඥානයක් තියෙනවා, එතන නාම රූපක් තියෙනවා, එතන භවයක් තියෙනවා, අනිත් ටිකක් තියෙනවා. එතකොට පරිසම්පාදින් මේ කාරණා දක්වන්නේ ඒක ලක්ෂණ ටික වැඩිපුර ඉස්මතු කරන්නේ නැහැ නේ දක්වලා තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ මේක විතරයි අනිත්‍ය මොකුත් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. අනිත් ලක්ෂණ ටිකක් මේකේ ගෑවිලා තියෙනවා. හැබැයි මේ එකක් කියන්නේ ඒ එකට අදාළ මූලික ලක්ෂණ ටික වැඩිපුර ඉස්මතු කරන අදහසින් තමයි මේ එකක් ඉස්මතු කරලා තියෙන්නේ. ඉතින් මේ පිනතුන් මේ අහපු කරුණු නැවත ඔබට අහන්නට අවස්ථාවක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට තේරුන්නේ නැහැ මේකෙන් කිව්වා කියලා හරි මොකක් හරි හිතෙන්නේ. නමුත් දැන් වර්තමානයේ තාක්ෂණයේ තියෙන පිනතුනේ මේක වණක් වාර ගානක් Tamanට අහලා තේරුමන පුළුවන්. අමාරු නම් වැඩිපුර අහන්න එක. අමාරුයි කියන්නේ Tamante වැඩිපුර මේක ඇහිලා නැහැ කියන එක. මේක තේරෙන්නේ නැහැ කියලා වෙන එකක් තේරුම් ගන්න කියන හරියන්නේ නැහැ. ඔබට ගණන් ඉගෙන ගන්න කියලා ගණන් අමාරුයි කියලා චිත්‍ර ඉගෙන ගන්නතර හරියන්නේ නැහැ. ගණන් ඉගෙන ගන්න ඕන අමතර පන්තියකට හරි කියලා. ඒ නිසා ගණන් අමාරුයි කියලා ගුරුවරයා අයින් කිරීමවත් ඉස්කෝලෙන් අයින් වීමවත් නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ ගණන් වැඩිපුර ඉගෙන ගන්න ඕන අමතර පන්ති හරි කියලා හදාරන්න ඕන. ඒ නිසා මේ බණ ගැඹුරුයි කියලා අයින් කරන එක නෙවෙයි, Taman දක්ෂ වෙන්නට ඕන වාර ගාන අහලා අහලා හරි මේක කොහොම හරි මම තේරුම් ගන්නවා කියලා. ඒ තේරුම් ගන්න අපිට පුළුවන් පින්නතුනි. ඔබ වාග් දක්ෂය ඔබ වාග් අධ්‍යාපනයේ ඉදිරියට ගිහිල්ලා හොඳ දක්ෂය ඇසුරු කරලා වාග් කල්පින් දහම් කරලා ඉන්න අය ඔබ. ඒ නිසා අපිට වාර ගානක් මේ වහනකොට මේව තේරුම් ගන්න පුළුවන්, මේ සම්බන්ධතාවය තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකේ දුරගමනක් යන පුළුවන්කම තියෙන මේ ධර්මය ගැන ශ්‍රද්ධාවෙන්ම අපි එක දිගටම ඉන්නට ඕන. ඒ වගේම තමන් දන්න පොඩි දෙයක් හරේ දිනපතාම පුහුණු කරන්නට ඕන. හැමදාම මෛත්‍රී භාවනා වඩන්න. හැමදාම ආනාපානසතිය පුහුණු කරන්න. හැමදාම සතිපට්ඨානෙන කරුණු මොකක් හරි දෙයක් ජීවිතේ පුහුණු කරන්න. ධාතු මනසිකාරය, පටිපෝල මනසිකාරය, නවසීවතික හේව වඩන්න. චිත්තානුපස්සනාවේ සරාගම්මා චිත්තං සරාගං චිත්තං පජානාති, වීදරාගම්මා චිත්තං වීදරාගං චිත්තං පජානාති. ඒ වගේ කුමන හෝ කරුණක නිතර පුහුණුවේ නිතර ප්‍රැක්ටිස් එකේ ඉන්න බලන්න. ඒ වගේම තමන්ගේ මේ ආධ්‍යාත්මික සතුටත් එක්ක නිතරම වාසය කරන්න උත්සාහ කරන්න. ඉතින් මේ අද දින ආනන්ද නාලන්ද කියලා මේ පාසල් දෙකේ ඉතින් ඔබට අධ්‍යාපනය ලබා දීපු ඒ කීර්තිමත් පාසල් දෙකේ දරුවන් විදියට ශිෂ්‍යන් විදියට ඔබ මේ පින්කමට සහභාගී වුණා. එනිසා මේ පින්කම් හුඟක් ලස්සන වුණා ඔබේ සහභාගීත්වයෙන්. ඉතින් මම හිතන්නේ ටික දෙනෙක් සහභාගී වුණත් ඔබ මේ මුළු විද්‍යාලයම නියෝජනය කළා මේ ආවේ. එනිසා හිපින එහි ගෞරවය, එහි ආශිර්වාදය අපේ විද්‍යාල දෙකේ හැම දෙනාටම පුද කරමු. මොකද ශ්‍රී ලංකාවේ කොතන කෙනෙක් හිටියත් මේ පාසල් දෙකෙන් ඉගෙනගත්තු කාගෙන් හරි අපට මොකක් හරි පිටිහිටක් ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේ පාසල් දෙකට කෘතඥ වෙන්නට ඕන. අපි ඉගෙනගත්තු පාසල කුමක් වුණත් මේ පාසල් දෙකෙන් පෝෂණය වෙච්ච ඒ දෑහිතකාමී අයගෙන් අපේ ජීවිතයට කුමන හෝ පිටිහිටක් අපට වෙලා තියෙනවා. ඒ නිසා අපිම ගිය පාසලක් වගේ අපි මේ පාසල් දෙකට ගරු කරන්නට ඕන. ඒ ගෞරවය අපේ හදවතේ හැමදාම තියෙනවා. ඉතින් ඒ පාසල් දෙක ආරම්භ කරපු ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාට, ඒ විද්වතුන් හැම දෙනාටම අපි සුගතිය නිවන ප්‍රාර්ථනා කරමු. ඒ විද්වන්වල කීර්තිහිනට ගන්නට කටයුතු කරපු ඒ පින්වත් විද්වන්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු ශිෂ්‍යයන් ඇතුළු හැම දෙනාටම මේ පින සුගතිගාමී වීමට උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පින හේතුවෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව සැන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැනසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් අප හැම දෙනාටම බලාපොරොත්තු වන ආකාරයට සියලු දුකෙන් නිදහස් වී උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ උතුම් කුසලයත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.